පිරිස සීල භාවනා වැඩසටහනට සම්බන්ධ කරවීම සඳහා අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ වැඩ කරනු ලැබුවා. ඒ පින්වත් ස්වාමීන් වහන්සේ මම නමස්කාර පූර්වකව පිළිගනු ලබමි. පින්වත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා දවසේ වැඩසටහන ආරම්භ කරන හැටියට. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. පිරිකර පූජා කරන්න කවුරුත් ලෑස්ති වෙලා ඉන්න අය ඒ පිරිකර බෑග් එකේ දාගන්න. පරිස්ථානය උරුණාට පස්සේ ඒවා පූජකලාට කමක් නෑ. මං එහෙම කියන්නේ මට පිරිකර උරුණාට නෙමෙයි, ඒගොල්ලන්ගේ හිත හදන්න ඕන නිසා. මේ එතක මල්ලි දාලා ඒක නොසිතා ඉන්න. සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං ගච්ඡාමි සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. කේලම් කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. පරුස වචන කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. හිස් වචන කීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි. අධාර්මික ජීවිතයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මාගේ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පින්වත්නි, අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබෙද්දී අප ඉස්සෙල්ලාම කරන්න තියෙන මොකද්ද? සිත පහදවා ගැනීම. සිත පහදවාගත් කෙනෙකුට තමයි ඒ ධර්මය දියුණු කිරීමේ වාසනාව උදා වෙන්නේ. ඒ සිත පහදවා ගන්න ඕනේ අවබෝධයකින්. අවබෝධයකින් පැහැදුනේ නැත්නම් බාහිර කෙනෙකුට ඒ පැහැදීම විනාශ කරන්න පුළුවන්. අවබෝධයෙන් පැහැදුනොත් ඒක තමන් ගාව තියෙන, ඒක තමන්ගේ සද්ධා ඉන්ද්‍රිය. ඒක කාටවත් ඉවත් කරන්න බෑ. ඒ අවබෝධයෙන් පැහැදීම ඇති වෙන්න නම් තමන්ට තියෙන්න ඕනේ නිදහස් මනසක්. තමන්ට තියෙන්න ඕනේ නිදහස් ස්වාධීන කල්පනා. එතකොට කිසි කෙනෙකුට තමන්ගේ පැහැදීම වෙන කෙනෙකුට ඒ පැහැදීම විනාශ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියා. උන්වහන්සේ කෙරේ ඇති වුණා නම් යමෙකුට පැහැදීමක්, ධර්මයේ කෙරේ ඇති වුණා නම් පැහැදීමක්, ශ්‍රාවක සංඝයා කෙරේ පැහැදීමක් ඇති වෙනවා නම් ඒකට විනාශ කරන්න අකුල් හෙළපු අය ඒ කාලේ හිටියා. ඉතින් කල එසේනම් මේ කල කවර කතාවද? ඒ නිසා මේ පැහැදීම කියන එක පුද්ගලික එකක්. ඒ පැහැදීම ඇති කර ගැනීමට අපිට වමනයි නුවණින් කල්පනා කිරීම. නුවණින් කල්පනා කරන කෙනාගේ නුවණ තමයි සතු එකක්. දැන් නුවණින් කල්පනා කිරීම කියන එක ඇති වෙන්නේ ඒක උපතින් එන්න ඕනේ. නුවණින් කල්පනා කිරීමේ හැකියාව උපතින් එන්න ඕනේ. ඒක තමයි බුද්ධිමත් මිනිසයාගේ ලක්ෂණය. ඒක උපතින් එන එකක්. ඒකේන ඒ තමන් නුවණින් කල්පනා කිරීමට තමයි ප්‍රධාන තැන දෙන්නේ. අනිත් අයගේ කතන්දරවලට නෙවෙයි. ඒක තමයි නුවණින් කල්පනා කරන කෙනාගේ විශේෂත්වය. දැන් ඔබට මතක ඇති අපි එක වතාවක් ඇහුවා උපාලි සූත්‍රයේ. උපාලි නුවණින් කල්පනා කරන කෙනෙක්. එයා ටික කාලයකට අහුවෙලා හිටිය කාටද? නිගණ්ඨනාථ පුත්‍රට. නමුත් අර නුවණින් කල්පනා කරන කෙනා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේගෙන් ධර්මය අහද්දී ඒ තමන් ස්වාධීනව කල්පනා කළේ නැද්ද? ආන් ඒක තියෙනවා නුවණින් කල්පනා කරන කෙනා තුල. ඉබඳු කෙනෙකුගේ චිත්ත ප්‍රසාදය එක එක්කෙනාගේ වචන මත තියෙන එකක් නෙවෙයි. ඒක තියෙන්නේ තමන්ගේ ස්වාධීන නුවණින් විමසීම මත. ඒක තැතිගන්න එකක් නෙවෙයි. ඒ ශ්‍රද්ධාව මේ කඩාගෙන වැටෙන එකක් නෙවෙයි. ඒ ශ්‍රද්ධාව බිය රහිත එකක්. අනේ මගේ පැහැදීම නැතුව යයිද? මගේ පැහැදීම කඩාගෙන වැටෙයිද? එහෙම එකක් නෑ යාට. යාගේ පැහැදීම හැමතිස්සෙම තියෙන්නේ නුවණින් විමසීම මත. නුවණින් විමසීම මත ගොඩනැගුණු ශ්‍රද්ධාවක්. නුවණින් විමසීම මත ගොඩනැගුණු චිත්ත ප්‍රසාදයක් බාහිර කෙනෙකුගේ ප්‍රකාශයකින් බිඳ වැටෙයිද? බාහිර කෙනෙකුගේ කතාවකින් බිඳ වැටෙයිද? නෑ. බාහිර කෙනෙකුගේ කතාවකින් යම් පැහැදීමක් බිඳ වැටෙනවා නම් එනං ඒ පැහැදීම තමන් තුළ පිහිටපු එකක් නෙවෙයි. තමන් තුළ නොපිහිටි පැහැදීමට තමන්ව දියුණු කරන්න බෑ. තමන් තුළ නොපිහිටි පැහැදීමකට තමන්ව ඉස්සරහට ගෙනියන්න බෑ. තමන් තුළ නොපිහිටි පැහැදීමකට දියුණුවක් ලබා දෙන්න බෑ. එහෙමනම් පින්වත්නි, පැහැදීම තමන් තුළ පිහිටන්න ඕනේ. තමන් තුළ පැහැදීම පිහිටීමට නම් තමන් විසින් නුවණින් විමසන්න ඕනේ. එහෙම නැත්නම් පැහැදීම පිහිටන්නේ නැහැ. හරීම පැහැදිලි නැද්ද එතකොට මේ යන්න තියෙන වැඩපිළිවෙල? හරීම පැහැදිලි. මේ හැම බුද්ධ දේශනාවකින්ම ඒක ඔප්පු වෙන ලස්සනට. ඉතින් පින්වත්නි, මේ චිත්ත ප්‍රසාදය මම ඔබට ඒකට පුංචි උදාහරණයක් කියන්නම්. දැන් ඔබ සම්පූර්ණයෙන්ම ඔබ උදේ පාන්දර නැගිටලා බොහොම විහිස මහන්සි වෙලානේ මෙහෙ ඉන්නේ. ඇවිල්ලා වාඩි වෙන්නේ. නමුත් ඔබ නූණින් ඉමුසු වෙන්නේ නැත්නම් ඔබේ ශ්‍රද්ධාව වැඩින්නේ නැහැ. සූදානමින් ආපු එක්කිනා තුල නූණින් ඉමුසු වෙන්නේ නැත්නම් ශ්‍රද්ධාව වැඩින්නේ නැහැ. සූදානමින් නැති එක්කිනා හරි නූණින් විමසනවා නම් එයාට තේරෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ගොවියෙක්. මේ ගොවියා එයාගේ කුඹුරු කැපෙන දවස්වල කුඹුරු බැහැලා වැඩ. දැන් මේ ගොවියා මොකද කළේ? තමන්ගේ කුඹුරු ගොයන් කපන පිරිසට ආහාර පාන අරගෙන කමතට ආවා. දැන් බෙදන්න ලෑස්ති වුණා තමන්ගේ පිරිසට. බෙදන්න ලෑස්ති වෙද්දී එතනට ආව අමුත්තෙක්. පාත්‍රයක් අතට ගත්තු කෙනෙක් ආවා. හොඳට බැලුවා මේ ඇස් ලොකු කළා. තරුණේ හොඳට අතපය තියෙන. දුරුවල නෑ. හොඳට හයියට තියෙනවා අතපය. තරුණේ. ඊට පස්සේ ළඟට ගියා. ගිහින් කිව්වා මේ බලන්න. මම වගා කරගෙන කණ එක්කෙනෙක්. ඔබ තරුණයි. ඔබත් වගා කරගෙන කන්න. වගා කරගෙන අනුභව කරන්න. කාටද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේට. දැන් මේ බණ අහන්න සූදානම් වෙච්ච එක්කෙනෙක්ද මෙතන ඉන්නේ? නෑ. බණ ඇසිය යුතුයි කියලා පැහැදුණු කෙනෙක්ද ඉන්නේ? නෑ. එයා දන්නේ එයා තුල තිබිච්ච වාසනාව. ඒක මතු කළ ගන්නයි බුදුරජාණන් වහන්සේ වැඩි. උන්වහන්සේ මොකද්ද දීප පිළිතුර? ඔබ හරි. ඔබ වගා කරන, ඔබ වගා කරලා අනුභව කරන කෙනෙක්. ඔබ හරි. මමත් එහෙම කෙනෙක්. මමත් වගා කරලා අනුභව කරන කෙනෙක්. හොඳට බැලුවා මේ ගෝවියා. මේ තරුණ ශ්‍රමණයන් වහන්සේ දිහා. බලද්දී වගා කරන ගෝවියෙකුගේ ලක්ෂණ මොකවත් නැහැ. ඇහුවා. ඔබ වහන්සේ කියනවා වගා කරනවා කියලා. ගෞතමයන් වහන්සේ වගා කරනවා නම් කෝබේ නගුල කෝබේ හිවැල කෝබේ ඔව් හරක්කෝ යොතකෝ කෝබේ ගොවියෙකු සතු දේවල් කෝ කියලා. අන්න එතනදි තමයි බුදුරජාණන් වහන්සේ වගාව පෙන්නුවේ. සද්ධා බීජං මම් මගේ කුඹුරේ වපුරනවා. සැදැහැ සිත නැමැති බිජු. සැදැහැ සිත. ශ්‍රද්ධාව තමයි මම මගේ කුඹුරේ වපුරන්නේ. තපෝ වුට්ටි සීලේ නැමැති වැස්සෙන් මං කුඹුර තෙමනවා. මොකච්ච ලස්සනද. සීලේ නැමැති වැස්සෙන් තමයි මම මේ කුඹුර තෙමන්නේ. පඤ්ඤා මේ යුග නංගලං. මම මේ ප්‍රඥාව නැමැති නගුලින් මේ කුඹුර හානෝ. බලන්න කොච්චර ලස්සනද කියලා. ප්‍රඥාව නැමැති මම මේ කුඹුර හානෝ. ඒ වගේම මට තියෙනවා මේ ලැජ්ජාව නැමැති වියගහ. මනස නැමැති යොත. සිහියෙන් තමයි මම මේ කුඹුරේ කටයුතු හසුරුවන්නේ. මං ඒ සඳහා මගේ කය වචනේ මනස රැකගෙන ඉන්නවා. මම ධර්මයට ඒ උවමනා හැටියට සිත සකස් කරනවා. සත්‍ය මතු කරනවා. විස්තර කරලා කිව්වා මං එහෙම කළා. මම මගේ වගාවෙන් අස්වැන්න මෙලනවා. ඒ අස්වැන්න තමයි අමා මහ නිවන. මං ඒක අනුභව කරනවා. ගොවියට තේරුණාද නැද්ද? තේරුණා. අන්න එතනයි වැදගත්කම තියෙන්නේ. ගොවියට තේරෙන්නේ නම් ගොවිය තුළ මොකද්ද තිබුණේ? නුවණින් විමසීම. නුවණින් විමසීම තිබුණේ නැත්නම් කණේ වැදිලා පිට යනවා. ඒක තේරුණා. නුවණින් විමසන්න පුළුවන් වුණා. ඇද හොයන අදහසක් තිබුණේ නෑ. නුවණින් විමසුවා. තේරුණා. අවබෝධ වුණා. සිත පැහැදුනා. තමුන්නාන්සි හරි ගොවිය කියනවා. මම වගේම තමුන්නාන්සෙත් ගොවියෙක්. වගා කරගෙන අනුභව කරන කෙනෙක්. ගොවියෙකුට ගොවියෙක් යමක් දුන්නට කිසි වරදක් නැහැ. කිරිබතක් භාජනයකට වඩාගෙන ඇවිදින්න කිව්ව ඔබ වහන්සේට සුදුසුයි. පිලිගන්නේ. උන්වහන්සේ මොකද්ද වදාලේ? ගාථා බිගීතං මේ අභෝජනීයං. ගාථාවලින් පවසලා හිත පහදවාගෙන වළඳන්නේ මා. හරිම ඍජු චරිතයක් නේ. මේක තමයි බුදුරුන්ගේ ස්වභාවය කිව්වා. ඔබට දන් දෙන්න ඕන නම් සිල්ලුතුන් ගුණෝතුන් සිටින පින්කෙත තියෙනවා මං හදලා. ඒ පින්කිතේ දානි පුළුවන්කෝ දන් පැන් ලබා ගන්න ඒ පින්කිතට පුදලා. ඊට පස්සේ අනේ ස්වාමීනි මම ඔබ වහන්සේ වෙනුවෙන් මේක වන් කළේ. මට මේක වෙන කෙනෙකුට දෙන්න බෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළා ඔක වෙන්න කෙනෙක් වළඳන්න කෙනෙක් සුදුසු කෙනෙක් නෑ. ඔක තනකොළ නැති තැනක දමන්න. එහෙම නැත්තම් සතුන් නැති ඔව් වතුරක දාන්න. පිටිපස්සෙන් දොලක් ගලාගෙන යනවා. භාරද්වාජ ගිහින් දුලී දැම්මා. චිටි චිටි චිටි ගාලා බත් ඇට පුපුරන්න ගත්තා. මවිල් කිලින් වුණා මේක දැකලා. දුම් දදා බත් ඇට පුපුරනවා දැකලා. ආපහු ගියා. කලින් බෞද්ධෙක් නෙමෙයි. තෙරුවන් සරණ ගිහින් හිටියේ නෑ. එයා ආපස්සට හැරිලා ගියේ බුදුරජාණන් වහන්සේගේ සරණ හොයාගෙන. මෙයාගේ හිතේ වැඩ කළා. මෙයාගේ සිත ඇතුලේ දෝංකාර දුන්නා. අර බුදුරජාණන් වහන්සේගේ වචන මගේ කුඹුරේ වපුරන්නේ ශ්‍රද්ධාව නෙමෙති බීජ. මං මේ කුඹුර සීලයෙන් තෙත් කරන සිල් වැස්ස වස්සවනවා කුඹුරට. කොච්චර ලස්සනද. ප්‍රඥාවෙන් මම මේ කුඹුර හාන්නේ. මේ වගේ වචන මෙයාගේ ඔළුවේ දෝංකාර දුන්නා. එයා හිත හිත ගියා මගේ කුඹුරේ මොකවත් නැහැ නේවා. මගේ කුඹුරේ කිසිවක් නැහැ නේ. මෙයා බුදුරජාණන් වහන්සේ සරණ ගියා. අන්න සරණ ගියපු හැටි. දැන් එයා නෝනින් විමසලා ඇති කරගත්තු චිත්ත ප්‍රසාදයෙන් සරණ ගියා. දැන් පුළුවන් ද එයාගේ චිත්ත ප්‍රසාදය වෙන කෙනෙකුට වෙනස් කරන්න? බෑ. එක එක්කෙනා වහන්සේ ගන්න ඇති. ස්වාධීන මිනිස්සෙක්ව නවන්න බෑ. ඒ කාලේ හිටියන්නේ විවිධාකාර මති මතාන්තර තියෙන අය. නමුත් එයා බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් කියනවා භාග්‍යතුන් වහන්සේ මමත් කැමතියි ඒ කුඹුර වපුරන්න. මේ කුඹුරෙන් මට වැඩක් නැහැ. අයියා දැනගත්ත තමන්ගේ මේ කුඹුරෙන් ගන්න දේ මොකද්ද? වගාව නම් අන්න වගාව. ප්‍රඥාවෙන් හාන, සීල වැස්සෙන් තෙමන, ශ්‍රද්ධාව වපුරන කුඹුර. පැවිදි වුණා. සුළු කලයි ගියේ. අන්න ප්‍රඥාවෙන් යා කුඹුර හැව්වා. මනස නැමැති යොත යෙදෙව්වා. හීවැල ලැජ්ජා බය නැමැති හීවැල අතට ගත්තා. ප්‍රඥාවෙන් හාගෙන ගියා. සීල වැස්සෙන් තෙමුවා. සද්ධා බීජ වැපුරුවා. අස්වැන්න ලැබෙන්න ගත්තා. සෝවාන් වුණා, සකදාගාමි වුණා, අනාගාමි වුණා, රහතන් වහන්සේ නමක් වුණා. බලන්න මේ භාරද්වාජ එදා කුඹුරේ සිටිද්දි, කමතේ සිටිද්දි, කමතේ ඉස්සරහට වැඩම කරපු ඒ තරුණ ශ්‍රමණයන් වහන්සේ දකිද්දි හිත වැහැදුනාද? ඇයි දෙතිස් මහපුරුෂ ලක්ෂණයකින් සෝභමාන ශරීරෙනි තිබුණේ? හිත වැහැදුන්නේ නැහැ. එහෙනම් අපිට පේනවා වැහැදුනේ මොකින්ද? බුදුරජාන් වහන්සේව අඳුනගත්තේ කොමකින්ද? ධර්මයෙන් අඳුනගත්තේ. ධර්මයේ ඇසුව, ඒ ඇසු බුදුමොවින් පිට වූ වචන, අවබෝධේ කරා යන වචන. නෝණින් විමසුව අවබෝධයට උනා. මෙන්න මේ පැහැදීම තමයි අපේ ජීවිතවලට මූලික පදනම සකස් කරන්නේ. මේ පැහැදීම නැත්තම් අපි ලබා ගන්න දැනුම වේලිච්ච එකක්. ඒක වියලි. පැහැදීම නැත්තම්. පැහැදීම නැත්තම් අපි ලබා ගන්න දැනුම තමා හුවා දක්වන්න විතරක්. ඒක පාවිච්චි කරાવી. අනුන්ව හෙලා දකින්න පාවිච්චි කරાવી. පැහැදීම නැති දැනුම හැමතිස්සෙම තියෙන්නේ තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපේට ආභරණයක් හැදීට විතරයි. එතකොට ඒ හැමතිස්සෙම මේ තමන්ගේ එකක් ඉස්සරහට දාගන්නවා. තමන්ගේ එකක් පැහැදුනා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන එතන තමන්ගේ එකක් කියලා එකක් නැහැ. එතන තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. අන්න ඒකයි මේ පැහැදීමේ තියෙන වටිනාකම, චිත්ත ප්‍රසාදයේ වටිනාකම. ඒ මොණී නැත්තම් තමන්ට හිතෙන විදිහට තෝරලා එහෙට මෙහෙට ඇදලා දානවා. තමන්ට ලකුණු ගන්න, තමන්ට වැටහුණා කියලා පෙන්නන්න. ධර්මයේ මේකක් නැහැ. හරියට පැහැදුනා නම් ඒක වෙන්නේ. හරියට පැහැදුනා නම් හැමතිස්සෙම ප්‍රශංසාව හිමි වෙන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේ වදාළ ධර්මයට, ආර්ය සංඝ රත්නයට තමයි ප්‍රශංසාව හිමි වෙන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි පැහැදීම ඇති කර ගැනීම පින්වත්නි අපට මේ ජීවිතයේ අපි එක එක්කෙනා තුළ තිබෙන තමන් ඉස්සරහට ආපු වාසනාව. අපි එක එක්කෙනා ඉස්සරහට ආපු වාසනාව තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අසන්න ලැබීම. එතකොට මේ වාසනාව පිළිගන්න තිබෙන්නේ ප්‍රඥාවෙන්. ඒක අතින් ගන්න බෑ. ඒක ගොලි කරලා ගිලින්න බෑ. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වූ ප්‍රඥාවෙන් දිසු දහම ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ කරුණු සහිතව දිසු දහම ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ප්‍රාතිහාරි සහිතව දිසු දහම ඔබ ඉදිරියට එනවා. ඔබට ලැබෙනවා. හැබැයි ඔබ ඒක පිළිගන්න තිබෙන මොකෙන්ද? ඔව්, නුවණින් විමසීම නැමැති හස්තයෙන්. නුවණින් විමසීම නැමැති දේ ඔබ තුල නැත්නම් ඔබේ ජීවිතේට, ඔබේ ලෝකයට ඒ ධර්මය ඇතුළු වෙන්නේ නැහැ. නුවණින් විමසීම නැමැති දේ තුල තමයි ඔබේ ලෝකයට ඒ ධර්මය ඇතුළු වෙන්නේ, ඒ ධර්මය පිවිසෙන්නේ. නුවණින් විමසීම නැමැති දේ තුලින් ඒ ධර්මයේ ඔබේ ලෝකයට පිවිසුණු විට ඔබ තුල ඇති වෙනවා පැහැදීම. ඒතරේ පැහැදීම ඔබ විසින් නෝණින් විමසීම තුල ඔබ තුල ඇති වෙච්ච දෙයක්. එතකොට ඒක බාහිර කෙනෙකුගේ වචනයක් මත පිළිහිටපු එකක් නෙවෙයි. බාහිර කෙනෙකුගේ කීර්තිය මත හෝ නිඳා මත හෝ පිළිහිටන එකක් නෙවේ. ඒක බාහිර කෙනෙකුගේ විවේචන මත හෝ ප්‍රශංසා මත හෝ පීඩන එකක් නෙමෙයි. ඔබ විසින්ම නෝනින් විමස ඒ බුද්ධ වචනය ඔබේ ජීවිතයට පිළිගන්නවා, තේරුම් ගන්නවා. ඒ තේරුම් ගැනීම තුළ ඔබට පැහැදීමක් ඇති වෙනවා. අන්න ඒ පැහැදීම ඔබේ දෙයක්. ඒක කාටවත් තෝරනෝන හැටියට කරකවන්න බෑ. අන්නේ පැහැදීම ඇති එක්කිනාට කියනවා මූලජාතා. ඒක මුල් ඇදලා. ඒ පැහැදීම මුල් ඇදලා, බීජේ මුල් ඇදලා. බීජේ සද්ධානමති බීජේ මුල් ඇදලා නම් බීජේ වැඩෙන්න මොකද්ද ඕනේ? වැස්ස ඕනේ. අන්න සීල වැස්ස වහින්න ඕනේ. එතකොට මේ බීජෙට මොකද වෙන්නේ? පැලවෙනවනේ. බලන්න සෝතාපට්ටිංග හතර මොනවද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීම, නොසෙල්ලෙන චිත්ත ප්‍රසාදය. ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන චිත්ත ප්‍රසාදය. ආර්ය මහා සංඝ රත්නයේ කෙරෙහි නොසෙල්ලෙන චිත්ත ප්‍රසාදය. ආරිකාන්ත සීලය. දැක්කනි ශ්‍රද්ධා සීලය. ශ්‍රද්ධාව නැමැති බීජ මුල් ඇදලා සීල වැස්සෙන් තෙමිලා තමයි වැඩෙන්න පටන් ගන්නෙ. වැස්ස නැත්තම් බීජ මැරෙනවා. සීලයක් නැත්තම් ඉස්සරහට යන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ එහෙනම් අපි එක එක්කෙනා නෝනින් මෙනෙහි කරන ආකාරයට තමයි අපි එක එක්කෙනා තුළ ශ්‍රද්ධාව ඇති වෙන්නේ. අපි එක එක්කෙනා නෝනින් විමසන ආකාරයට තමයි ඒ ධර්මය අපට තේරෙන්නේ. එහෙමනම් මේක තනිකරම තම තමන් තුළ ඇති කරගati යුතු දෙයක්. පින්වත්නි, අද ඔබට මා කියා දෙන්නේ අංගුත්තර නිකායට අයිති දේශනාවක්. මේ දේශනාවේ නම වේලාම සූත්‍රය. වේලාම බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිතය. අතීත ජීවිතයක් කියලා දෙනවා තමන්ගේ බොහෝම ශ්‍රද්ධා සම්පන්න ශ්‍රාවකයෙකුට. ඒ ශ්‍රාවක පින්වතා අනාථපිණ්ඩික, අනේපිණ්ඩ සිටුතුමා. අනේපිණ්ඩ සිටුතුමාට තමයි උන්වහන්සේ තමන්ගේ අතීත ජීවිතයේ එක්තරා ජීවිතයක තමන් කරපු පින් ගැන කියා දෙනවා. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ සිටිද්දී අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේව බැහැදකින්ද පැමිණිලා ආදරයෙන් වන්දනා කරලා වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ ආනවා, අපිනුති ගහපති කුලේ දානං දීයතිති. ආනවා පින්වත් ගෘහපතියේ, ඔබේ නිවසේ තාම දන්වැට තියෙනවද? අනේපිණ්ඩ සිටුතුමාගේ මාලිගයේ නිරන්තරයෙන්ම දන්වැටක් තිබුණා. දන්වැටක් කිව්වේ මොකද්ද? නිරන්තරයෙන්ම උදේවරුවේ දන් දෙන ඕනම භික්ෂුන් වහන්සේ නමකට දානි ගන්න පුළුවන්. අනේපිණ්ඩ සිටුමාගේ මේ එක්තරා කාල පරිච්ඡේදයක් ආවා. මෙතුමාගේ ධාර්මික ජීවිතේ, ධාර්මික ජීවිතේ මෙතුමා මේ බැංකු කරුවෙක්, බොහොම සාධාරණ මුදලට පොලියට මුදල් දීපු කෙනෙක්. මෙයාගේ මේ ධාර්මිකකමයි පින්නට නැඹුරු වෙන අසීමිත වේගයයි දන් දීමයි දැකපු සල්ලි ණයට ගත්තෝය. මොකද කළේ? සල්ලි ගෙව්වේ නෑ. එදත් එහෙනම් මේ සෙල්ලම තිබිලා තියෙනවා. බලන්න, බැලුව අනේපිඬු සිටුතුමා තිසරණේ පිහිටියා. අතපය දිගෑරලා වේදම් කරනවා. කෝටි ගණන් අර රත්තරන් කාසි කෝටි ගණන් ඇතිරුවා ජේතවන උද්‍යානයේ. ජේත කුමාරයාගේ කෝටි ගණන් වේදම් කරන ගොඩනැගිලි හැදුවා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක සංඝයාට දුන්නා. තමන්ගේ ගෙදර හැමදේම දානි දෙනවා. ඉතින් ඔය තියෙන්නේ සල්ලි ඕන තරම්. අපි ගත්ත ටික මොකද්ද? ඔහොම මෙතුමා දීපු කෝටි ගාණක් ධනය ලැබෙන්නේ නැතුව ගියා. කෝටි ගාණක් ධනය ලැබෙන්නේ නැතුව ගියා. මෙතුමා මොකද කළේ? මෙතුමා සෝතාපන්න වෙච්ච කෙනෙක්. මෙතුමා ඊගෙන හිත හදාගත් ඔය පස්සේ ගියේ නැහැ. උසහයක් ගන්න ඇති. ඒ මිනිස්සු කරන්නේ ඒ වගේ බුරුල්ලක් දැක්කහම මගාරින්නවනේ. ණයක් ගත්තට පස්සේ ආයේ දෙතුන් පාරක් ඉල්ලුවාම මගාරිනවා. ඊට පස්සේ ඉල්ලන්න ගියාම එයාටමයි කරදරේට මෝන දෙන්න වෙන්නේ. ඉතින් මේ නිසා අනේපිඬු සිටුතුමා හිතන්නේ ඇති මේ පස්සේ යන්නේ එක මට තේරුමක් නැහැ කියලා එතුමාට තියෙන සියලුම බැංකු කරුවෙක්නේ. ඉතින් ගණදෙනු කරපු ගණදෙනුකාර භවතුන් ඒ පොලි ගෙව්වේ නැත්තම් ණයට ගත්ත මුදල් දුන්නේ නැත්තම් ඒක බංකොලොත් වෙන්නේ නැද්ද? අනේ පිට සිටුමා දුගී දුප්පත් වුණා. ඒ දුගී දුප්පත්ලා හිටපු කාලෙදි තමයි බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ආපු වෙලාවේ මේක ඇව්වේ. දැන් කොහොමද ඉස්සර වගේ දන්වට තාම තියෙනවද කියලා. මොකද හේතුව වුණහන්සේ දන්නවා එච්චරවත් කරගන්න පුළුවන් කම තිබුණේ නැහැ. හැබැයි ඊට පස්සේ අනේ පිළි සිටුමාගේ මේ ධාර්මික බව ගැන දැහැමිවා පැහැදිච්ච දෙවිවරු හිටියා. අනේ පිළි සිටුමා කරන මහා පිංකම් අනුමෝදන් වී සිටින දෙවිවරු හිටියා. අනේ පිළි සිටුමා දෙවියන්ට කිව්වේ නැහැ. දෙවිවරු එකතු වෙලා දෙවිවරු අනේ පිළි සිටුමාට උදව් කරන රාජ මාලිගාවේ පින් අනුමෝදන් කරන අධිගෘහිත දෙවිවරු ගියා මේ නායකාරිය හොයාගෙන. ගිහිල්ලා භයානක වෙස්සරන් කිව්වා දීපිය ණය. දීපිය ගත්තුවා. මෙන්න අපූරුට ඊළඟ සුමානේ පොලිමට එනවා ණය ගත්තුවාය. මෙන්න ඔබතුමාගේ ණය අපිට දෙන්න බැරි නෝනේ. අපිට ඉතින් වැඩ වැඩුණානේ කියලා මේ නොදන්න විදියට පොලිමුට ණය ආය අරගෙන ඇවිල්ලා ඊතුමා ආයමත් ධනවත් ව්‍යාපාරිකය බවට පත් වුණා. මේ සිද්ධියේ තියෙන ඊතුමාගේ ජීවිතේ හොඳටම වැටිලා හිටපු දවස්වල කියන ස්වාමීනි මම තවමත් අපේ ගෙදර තුල අපේ නිවසේ දානි දෙනවා. හැබැයි ස්වාමීනි දෙන්නේ කාඩි හොදී බතුයි. අනාථපිණ්ඩික සිටුමා කන දේවල් තමයි තියෙන්නේ. අනේ ස්වාමීනි දෙන්නේ කාඩි හොදී බතුයි කිව්වා. දැන් බලන්න රහතන් වහන්සේලා ඒ දානේ සතුටින් පිළිගත්තා. අනේ පිළි සිටුමා දුප්පත් වෙච්ච කාලෙදී ඒ විදිහටම රහතන් වහන්සේලා ඒ ගෙදරට වැඩියා. ඒ විදිහටම දම්පැන් පිළිගත්තා. ඒ විදිහටම කාඩි හොද්දෙනුයි බතිනුයි සෑහීමට පත් උනා. බුදුරජාණන් වහන්සේ ඔන්න හොඳ ලස්සන ධර්මයක් අනේ පිළිසිටුමාට මතු කරනවා. කිනෝ ගෘහපතියේ මේ කාඩි හොදී බතුයි මේ රූක්ෂ ආහාර වේවා ප්‍රණීතව වේවා. ඒ කියන්නේ දිනේක කාඩි හොදී බතු වෙනත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රණීතව වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි එයා දෙන්නේ සකස් කොට නොවේ නම් නොසකස් කොට අපිලිවෙලින් දන් දෙනවාද? අචින්තිකත්වා අගෞරවයෙන් දෙනවාද? සකස් නොකොට දෙනවාද? අගෞරවයෙන් දෙනවාද? අසහත්තා දේති සිය අතින් නොදෙනවාද? අපවිද්දන් බහැර කරන අදහසින් දෙනවාද? අපිට වැඩක් නැහැ දීලා දාමු. බහැර කරන අදහසින් දෙනවාද? අනාගමන දිට්ටිකෝ ඒ දීපුදේ ආපහු තමන්ට ලැබෙනවා කියන අදහසින් තොරව දෙනවාද? අන්න එකට කියනවා අසත්පුරුෂ දාන කියලා. ඔන්න අසත්පුරුෂ දානෙට ලක් කරුණු කීයක් තියෙනවද? පහක් තියෙනවා. පළවෙනි එක තමයි සකස් නොකොට දෙනවා. අගෞරවයෙන් දෙනවා. සියාතින් තොරව දෙනවා. අපවිද්දන් බහැරලන දෙයක් විලසින් දෙනවා. අනාගමන දිට්ටිකෝ ඕවා අපව විපාක දෙන්නේ නැත කියන අදහසින් දෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒ විදියට අසත්පුරුෂ දාන්නේ දෙනවා නම් කෙනෙක් තේරුණනි අසත්පුරුෂ දාන්නේ පහ. එහෙම දෙනවා නම් එයාගේ ජීවිතයේ තුල ලැබෙන සප සම්පත් අනුභව කරන්න හිත පහළ වෙන්නේ නැහැ. එයාගේ ජීවිතයේ තුල එයාට ලැබෙන දේවල් අනුභව කරන්න හිත පහළ වෙන්නේ නැහැ. ලකූ වතු තියෙනවා. හොඳට ගෙවල් තියෙනවා. දුගී දුප්පත් විදිහට තමයි ජීවත් වෙන්නේ. හිත පහළ වෙන්නේ නැහැ. හොඳට අඳින්න හිත පහළ වෙන්නේ නැහැ. හොඳ ලස්සන වස්ත්‍ර අඳින්න සිත පහළ වෙන්නේ නැහැ. හොඳ යාන වාහන ගන්න යාන වාහන වලට හිත පහළ වෙන්නේ නැහැ. ප්‍රියමනාප උදාර වූ පංචකාම ගුණ වලට සිත පහළ වෙන්නේ නැහැ. එතකොට ඒක කොටසයි. ඒ කියන්නේ මේ අසත්පුරුෂ දානේ විපාක. ඊළඟට තමන්ගේ දූලා පුතාලා ස්වාමිවරු බිරින්දෑවරු දැසිදස්ස කම්කරු තමන්ට කී කරුනේ බලන්න. ඒකත් අසත්පුරුෂ දානේ විපාකයක්. තමන්ට කී කරුනේ තමන් කියන වචනේ අහන්නේ නැහැ. සංකේස හේතු. ඒකට මොකක්ද හේතුව? ඒවං හේතං ගහපති හෝති අසක්කච්ච කතානං කම්මානං විපාකෝ. ගෘහපතිය සකස්කොට සකස් නොකිරීමෙන් යුක්තව කරපු දේවල් වල විපාක තමයි කියනවා. එහෙනම් අපිට මේ ලෝකෙ පේනවා සකස් කොට දන් දීපු අයත් දකින්න ලැබෙනවා, සකස් නොකොට දන් දීපු අයත් දකින්න ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අනේ පිළිසිටුමාට කියනවා, ගෘහපතිය රූක්ෂ දෙයක් වුණාට කමක් නැහැ. ඒකේ කාඩි හොදී බති වුණාට කමක් නැහැ. ප්‍රණීත දෙයක් වුණත් කමක් නැහැ. හැබැයි ඒ දෙය සකස්කොට කියන්නේ පිළිවෙලකට හදලා පිළිවෙලකට සකස් කරලා දෙනවා නම් ගරුසරු සහිතව දෙනවා නම් දැන් පිළිවෙලකට සකස් කරලා දෙනවා කියන්නේ. දැන් ඇඳුමක් දෙනවා කියමු. ඇඳුමක් දෙන එකට මේ ඇඟිලි දෙකෙන් එල්ලගෙන කුණු මාළු වගේ මේ. එහෙම දෙන්න ඕනේ නෑ. කොහොමද ඇඳුමක් දෙන්නේ? ලස්සනට නවලා, හදලා, පැක් කරලා, රිබන් පටියකින් ලස්සනට බැඳලා, බෝයි එකක් තියලා එහෙම දෙනවා නම් යාට. මේන් ඔයාට ලස්සන තෑග දුට්ටු පමණින් අනිත් එක්කෙනාට ඒක පහදිනවා. එයාට දැන් නිකන් දෙනවට වඩා ඒක විශේෂයක් නැද්ද? එතකොට සකස් කරලා තියෙනවා, ගරුසරු සහිතව බව තියෙනවා, අද්දිකින් දෙනවා, සහත්තා. එහෙම ලස්සනට පැක් කරපු එකක්, හොඳ ලස්සනට රිබන් එකකින් ගැට ගහලා බෝ එකක් තියලා වීසි කරනවද අපි ඒක? ආන්න වීසි කරන්නේවට අපි එහෙම කරන්නේ නැහැනේ. ලස්සනට හදලා දෙනවා ඇඳුමක්. දන් දීමේදී බලන්න දුප්පත් කෙනෙකුට අපි එහෙම එකක් දුන්නොත් එයා කොයිතරම් සතුට ලබයිද? එතකොට අපිට ඒකයි මේකේ මේ කියන්නේ. සක්කච්ඡන් දේති. හොඳට සකස් කරලා දෙනවා. ආහාර පාන දෙනවා නම් ඒත් එහෙමයි. ගියක් දොරක් දෙනවා කියමු අපි. ලස්සනට පේන් කරලා, හොඳ ලස්සනට හරි ගස්සලා, දොරු රිදි දාලා, ජනෙල් රිදි දාලා ගියක් දෙනවා නම් ඒ ගේ ලබන කෙනා අප්‍රමාණ සන්තෝෂයක් ලබනවා. ඒ වගේ අපි දෙනවන යම් කිසි දෙයක් ආහාරයක් දෙනවා. ඒකත් අපි ඒ විදිහට දෙනවනම් අර කරුණු පහම එතකොට එතන තියෙනවා. සක්කච්ඡන් දානං දීති. එතකොට එයා සකස් කරලා දෙනවා. ඊළඟට චිත්ති කත්වා. ගරුසරු සහිතව දෙනවා. ඒ ගරුසරු සහිතිකය මං කිව්වේ. සකස් කරලා දෙනවා. ගරුසරු සහිතව දෙනවා. සහත්තා. තමන්ගේ අතින් දෙනවා. සහත්තා. අනපවිද්දම් බහැර නොකරන දේ අදහසින් දෙනවා. එතකොට ඒ දාහනේ දෙන්නේ මේ වැඩක් නෑ මේවා කියන අදහසින්ද? වැඩක් නෑ මේවා කියන අදහසින් නෙමෙයි දෙන්නේ. වැඩක් නෑ මේවා කියන අදහසින් දෙනවා නම් ඒක අසත්පුරුෂ දානෙකට අයිති වෙන්නේ. සත්පුරුෂ දානේ මේ වීසි කරන දේවල් අදහසින් දෙන්නේ නෑ. දැන් ඔන්න අඹ වැටිලා තියෙනවා. කුණු වෙනව නැත්තම් ඔන්න ළමයෝ ගන්න. එතකොට ඒ මොනවද? වීසි කරන්න තියෙන දේවල් කියන අදහස එයාගේ හිතේ තියෙනවා. එතකොට ඒක සත්පුරුෂ දානයක් වෙන්නේ නැහැ. ආගමන දික්ඨිකෝ දානං දේති. මම මේ දින දේවල් ආපහු මට ලැබෙනවා. මේ අදහසින් දෙන්න ඕනේ කියනවා. තමන්ට ආපහු ලැබෙනවා නම් ඒ බලන්න එතකොට යා හැමතිස්සෙම දෙන්නේ එහෙනම් මොකද්ද? හොඳ දෙයක්. හොඳ දෙයක් දෙන්නේ. එහෙම තමයි දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඒ දීම ඒ ලබන එක්කන සතුටටපත් වෙන්නෙත් නැහැ දෙන එක්කන තුල. ඔව් සම්පූර්ණ අර පිනක් පෝෂණී වෙන්නේ නැහැ. පින පෝෂණී වෙන්නේ නැහැ. ඒ නිසා මේ දීම ගැන දැන් නිකන් දීම කියලා කෑ ගහලා වැඩක් නැහැ. මොන සමහරු දෙනවා කියනවා මේ මිටිකිරි දාන්න එපා. හොඳ නැහැ. ඒක නම් ඇත්තක්. ඊට පස්සේ කියනවා මිරිස් දා හිටපන්. මිරිස් දාන්නෙත් නැහැ. දියරට හදපන්. ලුණු එපා වැඩිය දාන්න. ඇබුල් කොහොමත් අගුණයි. අන්තිමට ඒක කාඩි හොද්ද. එහෙම දෙන අයත් ඉන්නවා. හැබැයි ලැබෙන්නේත් ඒ විදිහට තමයි. දීම කියන එක එහෙම නෙමෙයි කරන්න ඕනේ. දැන් අනේ පිළිසිරිතුමාට බලන්න බුදුරජාණන් වහන්සේ දැන් මේ වෙලාවේ අනේ පිළිසිරිතුමා දුන්නේ කාඩි හොදී බතුයි. නමුත් බුදුරජාණන් වහන්සේ ලස්සනට කියනවා මොකද අනේ පිළිසිරිතුමා තුළ මේ ලක්ෂණ පහ සත්පුරුෂ දාන ලක්ෂණ පහ තියෙනවා. දැන් ඒකනේ දැන් අපිට සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දැන් බලන්න ත්‍යාගයක් තියෙනවනේ අපිට වඩන්න. ත්‍යාගයක් පුරුදු කරන්න ඕනේ. සීක බලයක්. එතකොට ඒව මේ විදිහට තමයි දෙන්න ඕනේ ලස්සනට පිළිවෙලට සකස් කරලා. ආගමන දික්ඨිකෝ තමන්ට ආපහු මේවා ලැබෙනවා. මේ වගේ අදහස් හිත හිත යම් කිසි දෙයක් දුන්නොත් ඔන්න විපාක මහත් සැප සම්පත් විඳින්න හිත යොමු වෙනවා. මහත් සැප සම්පත් ලබන්න ඔව් එයාට ලැබෙන සැප සම්පත් භුක්ති විඳින්න සිත යොමු වෙනවා. එයාලා රසවත් ආහාර පාන හදාගෙන කනවා බොනවා ලස්සන ඇඳුම් අඳිනවා. එයාට ලස්සන ඇඳුම් අඳින්න හිතෙනවා. එයා ඒව ලස්සනට අඳිනවා. හොඳ වාහනවල යන්න හිතෙනවා. එතකොට එයාට හොඳ වාහනවල යන්න ලැබෙනවා. මේ දීපියෙක් කෙනා. උදාර වූ පංචකාම සම්පත් ලැබෙනවා. එයාට ඇසින් ප්‍රියමනාප වූ රූප දකින්න ලැබෙනවා. කනින් ප්‍රියමනාප වූ ශබ්ද අහන්න ලැබෙනවා. නාසයෙන් ප්‍රියමනාප වූ සුවඳ ලැබෙනවා. දිවෙන් ප්‍රියමනාප වූ රස විඳින්න ලැබෙනවා. ශරීරයට ප්‍රේමනාප වූ පහස ලැබෙනවා. එහෙනම් මේ පහම පුණ්‍ය විපාක. ප්‍රේමනාප වූ. දැන් කලින් එකේ තිබුණේ ප්‍රේමනාප වූ දේවල් නෙමෙයි යට ලැබෙන්නේ. එහෙන් දැක්කත් එච්චර හිතට පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. ඇහුවත් ඇනුම් බැනුම් තමයි. නාසයට දැනුණත් අපි ගත්තොත් එහෙම පවුල් නැද්ද? දුගී දුප්පත් වෙන කුණු වලවල් ළඟ ඉන්නවා. හැම කිසියෙම නාසයට ප්‍රියමනාප අරමුණු නැහැ. ආහාරය පානකුණත් බොහොම දුකසී හදාගත් රොඩු ටික. ශරීරයටත් පහසක් නැහැ. උදාගන්න තියෙන එක ඔය හැරි තැනක. ඉතින් මේ වගේ ජීවිතත් ලෝකේ තියෙනවා මේ සකස් නොකොට දීප. ඊට පස්සේ කවුද ගෙවල් වල රණ්ඩු දබර හැමතිස්සෙම. අහන්නේ කියන දේවල්. ඒ කීකරුනේ. හැමතිස්සෙම ඉන්න තියෙන සිටි පීඩාවෙන් කලකිරීමෙන් මේක හේතුව මොකද? සකස් කොට නොදීම. මේකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සකස් කොට දීපයේ විපාක ඔහුට සිදිනවා නම් දූලා පුතාලා එක්ක ස්වාමියා එක්ක බිරිඳ එක්ක දැසි දස්සන් කම්කරුවන් මේ සීලු දෙනා ඔහුගේ වචනේ පිළිගන්නවා කියනදී අහනවා සවන් දෙනවා කීකරු වෙනවා මේකට හේතුව ඔව් එවං හේතං ගාපති හෝති සක්කච්ච කතානං කම්මාණං විපාකෝ ගෘහපතිමේ සකස් කොට දීපුවේකේ විපාක බලන්න එතකොට අපේ ජීවිතවල සකස් වෙන්න කොයිතරම් පැති තියෙනවාද කොයිතරම් දේවල් තියෙනවද සකස් වෙන්න මේ නිසා මේ දානයකදී ඔන්න ඔය ලක්ෂණ ටික ඇති කරගන්න දන් දෙන්න කලින් මොකක්ද ඇති කරගන්න ලක්ෂණ පහ සකස් කොට දන් දෙනවා හිතන්න එහෙම මම සකස් කොට දන් දෙන කෙනෙක් වෙනවා ඊළඟට ගෞරව සහිතව දන් දෙන කෙනෙක් වෙනවා ඊළඟට තමා අතින් දන් දෙන කෙනෙක් වෙනවා ඔව් අහක නොදමන දෙය දෙන කෙනෙක් වෙනවා ඊළඟට ඔව් මට මේ දෙන ආකාරයෙන්ම මට ආපහු ලැබෙනවා කියන අවබෝධයෙන් යුක්තව දෙන කෙනෙක් වෙනවා අන්න එතකොට තමන්ගේ ජීවිතය තුළ සෑහෙන්න පිං රැස් කරගන්න පුළුවන්කම ඇති වෙනවා ලෙඩෙකුට සලකන්න ගියත් එහෙම කරන්න පුළුවන් කාට හරි කෑම පාසල කරගෙන යනවා ඒකත් බොහොම පිළිවෙකට aran යන්න පුළුවන්. එයාට බොහොම ගරුසරු ඇතුව දෙන්න පුළුවන්. එහෙමයි කරන්න ඕනේ. ගරුසරු ඇතුව පිළිවෙලකට. දැන් බලන්න අපි මෙහි මහමෙුණාවේ ඔබට ඔන්න උදේ ආහාර පාන දෙනවා. ගරුසරු ඇතුව නෙමෙයි දෙන්නේ. ඔක් පිළිවෙලකට දෙනවා. අපි පිගන් නැති යට පිගන් ලෑස්ති කරලා තියෙනවා. කෝප නැති යට කෝප ලෑස්ති කරලා තියෙනවා. දෙනවා. මේ සකස් කොට දෙනවා මොකද මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුලින් අපි ඉගෙනගෙන තියෙනවා මේව දන්නේ නැත්නම් ඔන්න පාසලේ හදනවා බෝලේ වුණා වගේ වුණා අල්ල ගන්න ඈත ඉන්න හැට පාසලේ ওই සාමාර වාහනෙල බෙදන්නේ නේ මේව බෙදලා ඊට පස්සේ එවනවා යවනවා පාසල් සකස් කොට දෙයි ඒ මොකද හේතුව දෙන්න ඕනේ නමුත් දෙන්න දේ ගැන අවබෝධයක් නැහැ අවබෝධයක් තියෙන ලස්සන්ට පිළිවෙලට දෙනවා. දැන් ඔය අපේ උපස්ථාන ගමතු බලන ඔය දිගටම බොහොම වෙහෙස මහන්සි වෙලා දෙන්නේ. මම කියලා තියෙනවා ඕගොල්ලෝ මේ පින්න කරන්න ඕගොල්ලන්ට මේක ජීවිත කාලෙම සතුට වෙන්න පුළුවන්. බෙලව පරලෝ දෙකීම යහපත පිණිස පවතිනවා. ඉතින් ඊදා ඉඳලා එයයි ලස්සන්ට කරනවා. ඒක තමයි තියෙන්න ඕනේ. දවසක් මට මතකයි මම මේ කියන්නේ මේ පින් කිරීමේදී සමහරු කරන මෝඩකම්. මේට අවුරුදු 4කට තුනකට වගේ කලින් එක්තරා ප්‍රදේශයකට ගියා මම. එදා සීල් අරගෙන හිටියේ 1 2 3000ක්. සිල් දවසක්. ඒකට එක්කෙනෙක් මේ වෙන මේ ආරණ්‍යයක හිටපු දායක සභාවක සභාපති කෙනෙක් මේකට බලෙන් ආවා. දැන් එයාට ඕනකම තියෙන්නේ මේකේ නම ගන්න. ඉතින් මම මොකක්වත් දන්නේ නැහැ. එයා වෙනම ලෑස්ති කළා මට ඉන්න තැන් දාන තැන් මම මොකුත් දන්නේ නැහැ. මම කිව්වා මං යන්නේ නැහැ ඔය නොදන්න තැන් වලට මං දන්නේ නැහැ කියලා. එයා හිතුවා මේ අර ප්‍රධාන සංවිධානය කරපු එක්කෙනා තමයි මට ටෙලිෆෝන් කරලා උනාර කියලා වලක් කරලා තියෙන්නේ. දැන් මම දන්නේ නැහැ මොකද. එයා මොකද කළේ හොරින් ටෙලිෆෝන් කර කර කිව්වා දන් දෙන්න බාරගත්තු අයට අද වැඩසටහන නැහැ. මේ ආරණ්‍යක දායක සභාවේ සභාපති. දැන් බලන්න මේ මිනිස්සු කරගන්න පින්වල හැටි. ඊට පස්සේ දැන් දන්නේ නැහැ. කිසි දෙයක් දන්නේ නැහැ. දැන් අපි වැඩසටහන පටන් ගත්තා. 10 මාර විතර එනකොට ඔන්න ආරංචි වුණා. දානි නැහැ. 3000කට දානි නැහැ. දානි සංවිධානය කරපු මහත්තයා, මේ වැඩසටහන සංවිධානය කරපු මහත්තයා බොහොම ශ්‍රද්ධාවන්තයි. බලන්න අර එතකොට අරගොල්ලෝ ඉස්සරහට එන්නේ පින්කම් කරන්න නෙමෙයි. ඔව් නමුත් මේ දැක්කාම ඉතින් 4-5ට පෙරලිලා වඳිනවා. නමුත් ඒ උනාට හිත ඇතුලේ තියෙන්නේ තමන්ගේ ප්‍රතිරූපේ ඉස්සරහට ගන්න මිසක් පින්දහම් කරන අදහස නෙවෙයි. ඉතින් අර මහත්තයා ගිහිල්ලා ඒ ප්‍රදේශයේ පීරලා කොහොම හරි දානි හොයාගෙන ආවා. කොහොම හරි හොයාගෙන ඇවිල්ලා වෙලාවට දානි දුන්නා. ලොකු ණයක් වෙලා මං කෝ ඔබතුමා තමයි ලොකුම පින කරගත්තේ කියලා. ඒ දුර පළාත් වලින් ඇවිල්ලා හිටියා මිනිස්සුන්ගේ බලාපොරොත්තුවක් නෑ, සූදානමක් නෑ, බඩගිනි ඉන්නත් බෑ. ඔන්න මං කිව්වා ඔබතුමා දුර්ලභ පිනක් ඔබතුමාට ආරයා කරලා දුන්නා. ඔබතුමාට දුර්ලභ පිනක් රැස් කරගන්න අවස්ථාවක් දුන්නා. එහෙම අයත් ලෝකේ ඉන්නවා. ඉතින් බලන්න මේවා දන්නේ නැත්තම් මේ සමිති සමාගම් වලට අපි ඇවිල්ලා ඇති ඵලේ මොකද්ද? මේ තාවකාලිකව අපේ පුද්ගල ප්‍රතිරූපේ ඉස්සරහට අරගෙන නැති ප්‍රයෝජනෙ මොකද්ද? අපි අරගෙන යන්නේ ප්‍රතිරූපේ නෙමෙයිනේ. අපි අරගෙන යන්නේ අපි කරන්නා වූ දේවල්. ඉතින් ඒ නිසා මේකෙදී අර මේ තියෙන්න ඕන මේ ගැන දැනුමක් තියෙන්න ඕනේ. සකස් කොට දන් දෙන්න ඕන. ගෞරව සම්ප්‍රයුක්තව දන් දෙන්න ඕන. සියාතින් දන් දෙන්න ඕන. අහක නොදමනදී දන් දෙන්න ඕනේ. ඔව් ඒ විපාක ආපහු Tamanට ලැබෙන බව සලකාගෙන දන් දෙන්න ඕනේ. බලන්න කොයිතරම් අවබෝධයක් බුදුරජාණන් වහන්සේට මේ ගැන තියෙනවාද කියලා. මේව දන්නේ නැත්නම් ඇත්තෙන්ම අපිට උනත් අවබෝධයකින් දන් දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ නේ. බුදුරජාණන් වහන්සේ මේව දේශනා කරලා නොතිබුණා නම් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ උන්වහන්සේගේ පූර්ව ජීවිතය ගැන කියනවා අනාථපිණ්ඩික සිටුතුමාට පින්වත් ගෘහපතිය. වේලාම කියලා බ්‍රාහ්මණෙක් හිටියා ඉස්සර. වේලාම. එයාගේ නම මොකද්ද? මේ වේලාම කියන බ්‍රාහ්මණයා පුදුම විදිහේ දන් දීපු එක්කෙනෙක්. ඒ කිව්වේ කෑම බීම ගැන. කෑම බීම ඇඳුම් පැළඳුම් නම් දීපු දෙය කෙලවර නැහැ. එයා මෙහෙම දුන්නා. කොහොමද දුන්නේ? රත්තරම් පාත්‍ර රිදී පුරවපු රත්තරම් පාත්‍ර 84,000 දුන්නා දානෙට. රත්තරම් පුරවපු රිදී පාත්‍ර 84,000 දුන්නා. ඊළඟට එයා කොච්චර දන් දුන්නාද කියන්නේ? ඇත්තු 84,000ක් රන් රසු දැලින් සරසලා සියලු ආභරණේ සරසලා දුන්නා. ඒ වගේම රථ අශ්වරථ 84,000ක් සියලු ආභරණ වලින් සරසලා ආසන වලට සිංහහම් දාලා ඊළඟට කොටිහම් දාලා මුවහම් දාලා රතු පාට මෙට්ට දාලා සම්පූර්ණ රත්තරන් වියන් බැඳලා 84,000ක් අශ්වරථ දුන්නා. ඒ වගේම කිරි දෙන්නු සරසලා 84,000ක් දුන්නා. ඒ වගේම කසීසලු පොරවාපු. ඒ වගේම සියලු ආභරණ වලින් සරසවපු. කන්‍යාවන් 84,000ක් දන් දුන්නා. ඒ වගේම ඊටාම මුදුමොලොක් සුව පහසු ආසන පනවල උඩට උඩුවියන් බැඳලා වටේට තිර ඇදලා ඇඳන් 84,000ක් දන් දුන්නා. නොයෙක් ආකාරයේ සලුපිලි පටසලු කසීසලු නොයෙක් ආකාරයේ සියුම් සියුම් වස්ත්‍ර මුදුමුලක් වස්ත්‍ර 84,000ක් දන් දුන්නා. එයා දන් දීලා තියෙන්නේ මේකේ තියෙනවා නජ්ජෝ මඤ්ඤේ විස්සන්දන්ති ගඟක් ගලන්නා වගේ දන් දුන්නා. කවුද මේ දුන්නේ? වේලාම කියන බ්‍රාහ්මණයා. අදත් හිටපු ගමන් ඉන්දියාවේ එහෙම දෙන දැන් මම ওই ඍෂිකේෂ් ඉන්න දවස්වල සාදුරු එක මේ මම බලු යනවා පෙරහැර වගේ. ඉතින් කොහෙද යන්නේ කියලා ඇහුවා. දානයක්. ගුජරාට් වලින් මුදලාලි කෙනෙක් ඇවිල්ලා සීත කාලේ නිසා මේ මොනවද කියන්නේ මේ පොරවන්නේ බ්ලැන්කට් ට්‍රක් 7ක් පුරවලා ගිනල්ලා එක සාදු කෙනෙකුට බ්ලැන්කට් එකයි රුපියල් 500යි දෙනවා. එහෙම දන් දෙන්නේ අදත් ඉන්නවා. ඉතින් හූ ගාල යනවා දිගටම. ඉතින් මේ දන් එක එක විදිහට ඒ වගේ දන් දෙනා ඉන්නවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ කලින් ජීවිතේ උන්වහන්සේ කියනවා අසිතතුමාට කියනවා ගෘහපතිය ඔබට හිතෙන්න පුළුවන් මේ වේලාවම කවුද අප්පා මෙහෙම දන් දීපු කෙනා කියලා ඔබට හිතෙන්න පුළුවන් ඒ කෙනා වෙන කෙනෙක් නෙමෙයි. ඒ කෙනා වෙන කෙනෙක් නෙමෙයි අහං තේන සමයේන වේලාමෝ බ්‍රාහ්මණු අහෝසි. මම තමයි ඒ කාලේ වේලාම බ්‍රාහ්මණ වෙලා හිටියේ. මම තමයි ඒ වගේ මහා දානයක් දුන්නේ කියනවා. ඒ වුණාට ගෘහපතිය ඒ දානෙට දන් පිළිගැනීමට සුදුසු එක්කෙනෙක්වත් ඇවිත් හිටියේ නැහැ. දන් පිළිගැනීමට සුදුසු එක්කෙනා කවුද? සෝවාන් කෙනා. දිට්ටි සම්පන්න. මෙතන පාවිච්චි කරන්න දිට්ටි සම්පන්න. දිට්ටි සම්පන්න කියන්නේ සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා. සෝවාන් ඵලයට පත් වූ කෙනා. සද්ධානුසාරී ධම්මානුසාරී ඉඳලා. දන් පිළිගැනීමට සුදුසු දක්ෂිනීය වූ එක්කෙනෙක්වත් ඒ දාන පිළිගන්න හිතේ නැහැ. ඇයි ඒ දාන දෙන්න කොයි කාලේද? අබුද්ධ උත්පාද කාලයක. දැන් අදට ඉන්දියාවේ වුණත් දන් දෙනකොට දක්ෂිනීයයි නැහැ ඉතින්. බිහි වුණොත් මිසක් මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුලින් නැවත බිහි කළොත් මිසක් තාමත් ඉතින් හිතාගන්න අමාරුයි. නතං කෝචි දක්ඛිනං විසෝදේති. මගේ ඒ දාණය පිරිසිදු කරන්න කවුරුත් හිටියේ නැහැ කියනවා. එහෙනම් දාණය පිරිසිදු වෙන්නේ මොකෙන්ද? පිළිගන්නා කෙනාගේ ගුණය මත. පිළිගන්නා කෙනාගේ ගුණය මත තමයි ඒ දාණය පිරිසිදු වෙන්නේ. පින්වත් ගෘහපතිය අනේ පිළිසිටුමාට කියනවා. පින්වත් ගෘහපතිය ඉතින් මේ වේලාම බ්‍රාහ්මණිය මහාදාන දුන්නනේව. ඒ දීපු දානේදී ඒ දීපු දාණයට වඩා යම් කිසි කෙනෙක් එක දිට්ටි සම්පන්න කෙනෙකුට දාණය දෙනවා නම් අර වේලාම බ්‍රාහ්මණය දීපු දාණයට වඩා මහත් ඵලයි. බලන්න අර වේලාම බ්‍රාහ්මණය දීපු දාණයට වඩා මහත් ඵලයි එක දිට්ටි සම්පන්න කෙනෙකුට දාන දෙනවා නම්. දැන් බලන්න එතකොට කල්පනා කරලා බලන්න ලෝකයාට මහත්ඵල මහානිසංස වෙන්න නම් දන් දීලා ඊළඟ ඒත් ඇති කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස් බිහි කිරීමයි. ලෝකයාට පින් කරගන්න සලස්වන්න ලෝකයා කෙරෙහි කරුණාවන්ත නම් ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් යුක්ත නම් ඒ කරන්න තියෙන්නේ ධර්ම මාර්ගයේ ගමන් කරන පිරිස් බිහි කිරීම. දැන් බලන්න අර වේලාම බ්‍රාහ්මණිය දීපු දානේ දැන් රත්තරන් පාත්‍ර 84,000කට රිදී පුරවලා දෙන්න කොච්චර වේදමක් යයිද? රිදී පාත්‍ර 80,000කට රත්තරන් පුරවලා දෙන්න කොච්චර වේදමක් යයිද? සම්පූර්ණ මේ රත්තරන් මිනි කොඬල් ලබරන වලින් රන්ත්‍රසු දෙලින් සරසපු හස්ති රාජයන් 84,000 දෙන්න කොච්චර වේදමක් යයිද? සියලු ආභරණ වලින් සරසවපු හස්තීන් ඉන්නේ අශ්වරත 84,000 දන් දෙන්න කොච්චර වේදමක් යයිද? දැන් මේක කියනවා බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා දිට්ටි සම්පන්න කෙනෙකුට යම් කෙනෙක් දානයක් දෙනවද ඒ දාණය අව අච්චර වේදමක් කරලා දෙන මහා දාණයට වඩා මහත් ඵලයි මහානිසංසයි. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ මේ අනේපිලි සිටුමාට ගෘහපතියේ ඒ වේලාම බ්‍රහ්මණිය මහා දානයක් දුන්නනේ. ඒ වගේම යම් කිසි කෙනෙක් දිට්ටි සම්පන්න ශ්‍රාවකයන් සියයක් දිට්ටි සම්පන්න ශ්‍රාවකයන් සියයකට දන් දෙනවා නම් ඒ දිට්ටි සම්පන්න ශ්‍රාවකයන් 100ට දන් දෙනවාට වඩා යම් කෙනෙක් එක සකදාගාමි කෙනෙකුට දන් දෙනවා නම් මහත් ඵලයි කියනවා. ඒ කියන්නේ සෝතාපන්න වෙච්ච නැත්නම් සෝවාන් මාර්ගයේ ගමන් කරන 100ෙකුට දන් දෙනවාට වඩා සකෘදාගාමි එක්කෙනෙකුට දන් දෙනවා නම් මහත් ඵලයි කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අග්‍රූපතර වේලාම දීපු දානියේ දානියක් වේලාම මහා දානියක් වේලාම බ්‍රාහ්මණය දුන්නා. ඒ වගේම යම් කිසි කෙනෙක් දිට්ටි සම්පන්න 100 දෙනෙකුට දානයක් දෙනවා. එහෙම නැත්නම් සකදාගාමි 100 දෙනෙකුට දානයක් දෙනවා. ඊට වඩා මහත් ඵලයි අනාගාමි එක්කෙනෙකුට දානයක් දීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වේලාම බ්‍රාහ්මණිය මහා දානයක් දුන්නා. එක්ක කවුරු හරි කෙනෙක් සෝතාපන්න වෙච්ච 100කට දන් දෙනවා. සකදාගාමි වුණ 100කට දන් දෙනවා. ඔව්. ඊට අනාගාමි වුණ 100කට දන් දෙනවා. ඊට වඩා මහා නිසංසයි එකම එක රහතන් වහන්සේ නමකට දානීය පූජා කිරීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේලාම ඒ වේලාම බ්‍රාහ්මණය මහා දානයක් පූජා කළා. ඊට වඩා මහත් ඵලයි දිට්ටි සම්පන්නෙක් කෙනාට එක දානයක් දීම. ඒ දිට්ටි සම්පන්නයි 100කට දෙනවට වඩා මහත් ඵලයි සකෘදාගාමි එක්කෙනෙකුට දානයක් දීම. සකෘදාගාමි 100කට දෙනවට වඩා මහත් ඵලයි අනාගාමි එක්කෙනෙකුට දන් දීම. අනාගාමි එක්කෙනෙකුට දුන්නාට වඩා මහත් ඵලයි එකම එක රහතන් වහන්සේ නමකට දන් දීම. ඒ රාතන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා මහත්ඵලයි. එකම එක පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් දීම. පසේ බුදුරජාණන් වහන්සේලා සියක් නමකට දන් දෙනවට වඩා මහත්ඵලයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දන් දීම. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දන් දෙනවට වඩා මහත්ඵලයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට දන් දීම. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට දන් දෙනවට වඩා මහත්ඵලයි සතර දිශාවෙන් වැඩම කරන ආර්ය මහා සංඝරත්නයේ උදෙසා ආවාසයක් කරවන එක. සතර දිශාවෙන් වඩින මහා සංඝරත්නයේ උදෙසා ආවාසයක් කිරීමෙන් ලැබෙන පිනට වඩා මහත්ඵලයි මහානිසංසයි සිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ සරණ යාම. සිත පහදවාගෙන ධර්මයේ සරණ යාම. සිත පහදවාගෙන ශ්‍රාවක සංඝයා සරණ යාම. ඒ වගේම ඒ කෙනාට ඒ සිත පහදවාගෙන සරණ ගිහින් මේක තීර වචනේ ලස්සන එකයි. පසන්න චිත්තෝ බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගච්ඡෙය්‍ය. එතන මේ සරණ යන්න කියන්නේ නිකන්ද? නෑ. පහන් සිතින්. පහන් සිත කිව්වේ අරක තමයි. සිත පහදවා ගැනීම. දැන් එහෙනම් අපිට මේ බුද්ධ වචන වලින් අපිට පේනවා අපිට නියම විදිහටම සරණ පිහිටන්නේ සිත පහදවාගෙන සරණ ගියපු දවසට. සිත පහදවාගෙන සරණ යන්න නම් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා ගැන අපිට ශ්‍රවණය කරන්න ලැබෙන්න ඕන. ඒ බුද්ධ දේශනා අපි නුවණින් විමසන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ වගේ මහත්ඵලයි. පසන්න චිත්තු සික්ඛාපදානි සමාදියේ ආන්. එහෙනම් සිත පහදවාගන්න තිරුවන් කෙරෙහි පමණක් නෙවෙයි. එහෙනම් සීලයත් සිත පහදවාගෙන සමාදන් වෙන්න කියනවා. සීලේ වදයක් නැහැ. එතකොට වදයක් වෙන්නේ කවදාවත් මේ සිත පහදවාගෙන සමාදන් වෙන සීලය වදයක් වෙන්නේ නැහැ. එයා ඒකට කැමතියි. කිසි දවසක මේ සිල්පද වදයක් වෙන්නේ නැහැ. එයා මොකද හේතුව? එයා පහන් සිතින් තමයි ඒ සිල් සමාදන් වෙලා තියෙන්නේ. මොකද්ද සිත පහන් සිතින් සමාදන් වෙලා තියෙන්නේ? මේකේ තියෙන ලස්සනට ඒ කෙනා සතුන් මැරීමෙන් වැළකී සිටිනවා. පහන් සිතින් සිත පහදවාගෙන ඒ ගැන ඒ කෙනා සොරකම් කිරීමෙන් වැළකී සිටිනවා. සිත පහදවාගෙන ඒ කෙනා කාම මිත්‍යාචාරයෙන් අනාචාරයෙන් හැසිරීමෙන් වැළකී සිටිනවා. සිත පහදවාගෙන තියෙන ඒ සිල්පදේ ගැන බොරු කීමෙන් වැළකී සිටිනවා. ඒ සිල්පදේ ගැන සිත පහදවාගෙන සිටිනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකී සිටිනවා. ඒ කෙනා ඒ සිල්පදේ ගැන සිත පහදවාගෙන සිටිනවා. දැන් බලන්න මේ ඔක්කොටම පදනම මොකද්ද? සිත පහදවා ගැනීම. මේ සිත පහදවා ගැනීම නියමාකාරයට ඇති වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා නුවණින් මෙනෙහි කරනකොට. හරියට නුවණින් මෙනෙහි කිරීම සිද වුණේ නැත්තම් සිත පහදින්නේ නැහැ. සිත පහදින් නැත්තම් ඒ දැනුම තියෙන්නේ වාදයටයි. එක්ක මොනවා හරි වාදයක් විවාදයක් ඇති කර ගන්නවා. ඕක කොහොම නෙමෙයි, ඕක ආරමයි, අර කොහොම නෙමෙයි, ඕක මෙහිමයි කීක විවාදයක් ඇති කර ගන්නවා. අවබෝධයක් නොවේ. සිත පහදවා ගත්තොත් එහෙම නෑ. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනවා. මෙහෙම දේශනා කරලා තියෙනවා, මෙහෙමත් දේශනා කරලා තියෙනවා කියලා ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඒ අයුරින්ම දරා ගන්නවා. ඒක තමයි සිත පැහැදුනාම වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ වගේම මහත්ඵලයි මහානිසංසයි යම් කිසි කෙනෙක් අඩු ගණනේ මලක් සිඹින වෙලාව, මලක් සිඹින වෙලාව මෛත්‍රී චිත්තේ වඩනවා නම්, බලන්න කොච්චර පුංචි මොහොතක් ගැනද මේ කියන්නේ. දැන් බලන්න බුදු කෙනෙක් පහළ වෙලා මේම දේශනා කරද්දි තමයි දැන් ඕනෑම දුප්පත් කෙනෙකුට, ඕනෑම තරාතිරමක කෙනෙකුට මහත්සේ පින් උපදවා ගන්න පුළුවන්. නැත්තම් අපිට හිතෙන්නේ සල්ලි තියෙන කෙනෙක් හොඳට වීදම් කරලා දානයක් දෙන එකට අපිට හිතෙන්නේ මොකද? අනේ අපිට කොහෙද සල්ලි? අපිට පින් දහම් කරන්න සල්ලි නැහෙනි. පින් දහම් කරන්න සල්ලි ඕනේ නැහැ කියලා මම පුදුසරණ ලිපියක් දාලා, මට බැනන ලිපියක් දාලා තිබ්බා. එතකොට දැන් මම මේ වේලම සූත්‍රය බලලා කියුවේ, පින් දහම් කරන්න වීදම් කරපන්. නුඹලා වීදම් නොකළොත් නුඹලාට පින් නැත. එතන තියෙනවද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ ධනවතුන් පිණිස නොවේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ දිලින්දම් පිණිසද නොවේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ කවරුන් උදෙසාද? නුවණ මෙහෙවන්නවුන් උදෙසාය. නුවණ මෙහෙවන්නේ කවුද? ප්‍රඥාවන්ත කෙනා. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මාගේ මේ ධර්මයේ තිබෙන්නේ නුවණ මෙහෙවන කෙනාටය. නුවණ මෙහෙවන්නේ නැති කෙනාට නොවේ, දුෂ්ප්‍රඥ කෙනාට නොවේ. ඒ නිසා මේකෙදි සල්ලි වේදම් කරලා නෙමෙයි මේ පින් රැස් වෙන්නේ. එහෙම වුණා නම් බුදුරජාණන් වහන්සේ මේ වගේ දේශනාවල් කරාවිද? මේ වේලාම සූත්‍රය බලන්න කොයිතරම් ලස්සනද. අඩු ගණනේ මේ මලක් සිඹින වෙලාවක් මෙච්චිත වඩන්න කියනවා. මෛත්‍රීසිත වඩන්නේ කොහොමද? මම වෛර නැතික් වෙම්මා, තරහ නැතික් වෙම්මා, ඊර්ෂ්‍යා නැතික් වෙම්මා, දුක් පීඩා නැතික් වෙම්මා, සුවසේ ජීවත් වෙම්මා, සාන්ත සුවයටපත් වෙම්මා, මා මෙන්ම කියලා ඒ පිරිස් ඔක්කොම වෙන් කරගෙන එක එක කණ්ඩායම් පිරිස් වෙන් කරලා ඒ වෙන් කිරීමේදී පුළුවන් Tamante දිශා වශයෙන් වෙන් කරන්න. එහෙම නැත්නම් පුළුවන් ප්‍රදේශ වශයෙන් වෙන් කරන්න. Taman කොහොමද ප්‍රදේශ වශයෙන් වෙන් කරගන්නේ? ඔන්න ඉස්සෙල්ලා ගෙදර ප්‍රදේශය, ඊළඟට ගම, ඊළඟට පළාත නගරේ, එහෙම නැත්නම් පළාත, ඊළඟට රට, ඊළඟට ලෝකය. මේ වගේ දිශා වශයෙන් වෙන් කරගෙන යනවා. ඒකට මොකද්ද කියන්නේ? මහග්ගත චේතෝ විමුක්ති. එහෙම නැත්නම් මෛත්‍රී වඩනවා මේ ප්‍රදේශ වශයෙන්. එහෙම නැත්නම් මෛත්‍රී වඩනවා දිශා වශයෙන්. දිශා වශයෙන් කොහොමද වෙන් කරන්නේ? උතුරු දිශාව. උතුරු දිශාව කිව්වන් පස්සේ ඒ දිශාවේ ප්‍රමාණයක් නැහැ, කෙලවරක් නැහැ. ප්‍රමාණ රහිත කොට ඒ දිශාවේ, ඒ දිශාවට කෙලවර රහිත කොට අප්‍රමාණ විදියට මෛත්‍රී සිත වඩනවා. ඒක මොකද්ද? අප්‍රමාණ චේතෝ විමුක්තිය. ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවක් කිව්වා. මොකද්ද? හරි. සක්පිඹින කෙනා හග්ගෙඩි අරගෙන උතුරු පැත්තට හරවලා පිඹිනවා. ඊට පස්සෙ යා උතුරු අනුදිසා පැත්තට හැරිලා පිඹිනවා. ඊට පස්සෙ යා නැගෙනහිර දිශාවට හැරිලා පිඹිනවා. ඊට පස්සේ නැගෙනහිර අනුදිසාවට පිඹිනවා. අට දිශාවටම පිඹිනවා. එයා ඊට පස්සේ පිඹිනවා. ඊට පස්සේ පුළුවන් අටට හරවලා පිඹිනවා. උඩට හරවලා පිඹිනවා. මේ වගේ කියනවා දිසාවන්ට, දස දිසාවන්ට ප්‍රමාණයක් නැතුව අප්‍රමාණව ඒ දිසාවට සීමාවක් නැතුව අප්‍රමාණ විදිහට මෛත්‍රී වඩනවා. ඒක මොකද්ද? අප්‍රමාණ චේතෝ විමුක්ති. බලන්න මේ, එතකොට මේ ධර්මය ඇහුවට පස්සේ පින් තියෙන එක්කෙනාට මේ මොන කොම කොම හරි කරගන්න පුළුවන්කම ලැබෙනවා. ධර්මය ඇහුවේ නැත්තම් එයා දන්නේ මෛත්‍රී කොහොමද වඩන්නේ කියලා. නිකම් මෛත්‍රී කියලා කී කී හිටියට මෛත්‍රී කොහොමද ප්‍රගුණ කරන්න කියලා දන්නේ. ඒ වගේ මෛත්‍රී වඩනවා නම් අප්‍රමාණ චේතෝ විමුක්ති, ප්‍රමාණ රහිත කොට මිච්චිත වඩනවා නම් මහත්ඵලයි. ඇයි මේ ඔක්කොම හිතේනේ හැදින්නේ? හිත පිරිසිදු වෙනෝනේ. හිතේ තියෙන නපුරු දරුණු ස්වභාවය නැති වෙලා යනවානේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම මහත්ඵලයි මහානිසංසයි අසුරු සනක් ගහන මොහොතක. අසුරු සනක් කියේ ක්ෂණික පුංචි වෙලාව, පුංචි වෙලාවක් අනිත්‍ය සංඥාව වඩනවා නම් මහත්ඵලයි මහානිසංසයි. එතකොට මේ ලෝකේ දිහා අනිත්‍යයි කියලා බලන්න කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ. එනම් මේ මා ඔබට කියන්නේ මා විසින් සම්බුඥාණයෙන් අවබෝධ කරපු එකක්ද? නෑ. නමුත් පැටලිලා තියෙනවා දැන් බොහෝ දෙනෙකුට. මොකද මම විතරයි මේක ඉස්මතු කර කර කිය කිය ගියේ. ඒ නිසා කියනවා ඥානানন্দ කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නලු, අනිත්‍ය වඩන්නලු, අන්න අනිත්‍ය කියන පටන් ගන්නලු. දැන් මේ හිතන්නේ කාගේ එකක් කියලාද? එතකොට මා විසින් කියවන ලද එකක් කියලා මං අර ඒ අමා නිවන්ස බෝධුර නොවේ කියලා සතිපට්ඨාන සූත්‍රයේ නම දැම්මේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි යම් කිසි කෙනෙක් මේ විදියට සතිපට්ඨානය අවුරුදු 7 ඉඳලා දවස් 7 දක්වා කියාගෙන ගිහිල්ලා තිනවා දවස් 7න් එක්ක රහත් වෙනවා, එහෙම නැත්නම් අනාගාමී වෙනවා කියලා තියෙනවා. ඒ ගැන අපිට හිතේ පැහැදීමක් ඇති වෙන්න ඉපෑ. ඉතින් මං ඒ අමාසුව, ඒ අමා නිවන්සුව බෝධුරු අන්න ඒ අමා නිවන්සුව බෝධුරු නොවේලු. ඒ කියන්නේ මේ අඩු ගන්නනේ මේ මේ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්‍ය කියලා හිතේ පැහැදීමක් තියෙන්නේ. මම හිතන්නේ මේ බුද්ධ දේශනාවල් කියලා නෙමෙයි. මම නිවන කියන වචනෙට හිත පහදවා ගන්න කිව්වම හිතාගන්නේ මේ මම හදාපු ඒවා මේ. මේ මමයි මේ නිවන් දකින්න කියන්නේ. මමයි මේ මගපල ලබන්න කියන්නේ. මේ මම විසින් බුදු වෙලා කරන එකක්. මේ වගේ මතයක් ඇතැම් පිරිස් වතුරෝල තියෙනවා. මේකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ ගැන දන්නේ නැහැ. අපි කවුද? ඒ බුදු අපි මේ සසරේ අතරමං වෙලා මේ කෙලවරක් නැතුව හිතට වසඟ වෙලා අතරමං වෙවි ගියපු අය නේද? අපි කෙලවරක් නැතුව සිතට වසඟ වෙලා අතරමං වෙවි සංසාරේ හිත නීතින දේවල් කිය කිය හිත හිත හිටපු අය. වාසනාවට ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා කියවන්න ලැබුණා. ඒ උතුම් බුද්ධ දේශනා නුවණින් මෙනෙහි කරන්න ලැබුණා. ඒ උතුම් බුද්ධ දේශනා නුවණින් මෙනෙහි කරද්දී සිත පැහැදුනා. සිත පැහැදිලා ඒ උතුම් දේශනාවල් මෙන්න මෙහෙම දේශනා කළා තියෙනවා කියලා කියාගෙන ගියා. ඔච්චර නිකලෙයි. එතකොට ඒක අහන එක්කෙනා පහදින්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ. ඒ බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළා තියෙන්නේ දැන් එතකොට වේලාම සූත්‍රයේ ඕනම කෙනෙකුට අංගුත්තර නිකායේ 9 වෙනි නිපාතයේ තිබෙන සූත්‍රයක්. ඕනෑම කෙනෙකුට ඒක අරගෙන කේවල බලන්න පුළුවන්. මා මේ කියලා තියෙන්නේ මං විසින් හදාපු එකක් නෙමෙයි. මේක මගේ දෙයක් නෙමෙයි. මේක කාගේද? ලෝ සතුන්ගේ යහපත පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, දෙවි මිනිසුන් කෙරෙහි මහත් අනුකම්පාව උපදවාගෙන මේ මහා භද්‍ර කල්පේ සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළ ගෞතම නම් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දේශනා. එතකොට උන්වහන්සේගේ අපි උන්වහන්සේව සරණ ගියා. සරණ ගියාට පස්සේ අපි කැමති උන්වහන්සේ අපගේ යහපත උදෙසා දේශනා කරපු ධර්මය අහන්න. දැන් මේ දේශනාව කලේ නිකන් කෙනෙකුටද? උන්වහන්සේ වෙනුවෙන් කෝටි ගාණක් අත දිගෑරලා දෙවරක් නොසිතා වීදම් කරපු කෙනෙකුටයි කියන්නේ මේ ඔක්කොට වඩා මහත් පලයි මහනිසංසයි. පහන් සිතින් බුදුරජාණන් වහන්සේ සරණ යෑම, ධර්මයේ සරණ යෑම, ශ්‍රාවක සංඝයා සරණ යෑම, පහන් සිතින් සීලේ පිහිටීම, මලක් සිබින වෙලාවක් මෛත්‍රියේ වැඩීම, ඇසුරුසනක් ගහන මොහොතක් අනිත්‍ය සංඥාව වැඩීම බලන්න. එමනේ තිබුණේ. දැන් බලන්න එතකොට අනිත්‍යසිත මේ ගිහි කෙනෙකුට නෙමෙයි කියන්නේ. මේ කියන්නේ ගිහි කෙනෙකුටනේ. අනේ පිටසිතතුමාට මේ කියන්නේ. එතකොට බලන්න මේ අනිත්‍ය සංඥාව නෝනෙන් විමසන්න ගත්තොත් ඇසුරු සනක් බුදුරජාණන් වහන්සේ විතරමයි අපට දේශනා කළේ මේව අනිත්‍ය වශයෙන් බලන්න කියලා. ලෝකේ වෙන කිසිම කෙනෙක් දේශනා කළේ නැහැ. ඒකට මොකද හේතුව? ඒ ලෝකේ වෙන කවුරුවත් එවැනි අවබෝධයක් ඇති කරගෙන නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදිද්දී අපේ පහදීම ඇති වෙන්නේ මොකටද? උන්වහන්සේ තුල තියෙන මේ අවබෝධය ගැන. බුදුරජාණන් වහන්සේ තුල ඇති අවබෝධය ගැනයි අපේ හිත මේ පහදින්නේ. බලන්න උන්වහන්සේ මෛත්‍රී සිත වඩන්න කිව්වා. ඊළඟට අනිත්‍ය සංඥාව වඩන්න කිව්වා. දැන් අපි කවුරු හරි ඒකට ගැරහුවොත් අනිත්‍ය සංඥාව වඩන්න එපා. ජීවිතේ අවුල් වෙයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මිනිසයන් කෙරෙහි කරුණාව ඇති කෙනෙක් නෙවෙයිනේ. ජීවිතය අවුලුන උපදේශ දෙනවද උන්වහන්සේ? අනිත්‍ය වශයෙන් වඩන්න එපා. නුඹලාට ජීවිතේ එපා වෙයි. ගෙවල් අවුල් වෙයි, පවුල් කඩා හීරුවයි, කඩා විසිරී යයි. එහෙම කිව්වොත් මේක වැරදිකාරය කවුද? ඇයි බුදුරජාණන් වහන්සේනේ අපිට කියන්නේ මේ අසුරුසනක් ගහන මොහොතක් අනිත්‍ය වඩන්න මහත් ඵලයි මහනිසංසයි කියලා. මේ තියෙන වේලාම සූත්‍රය පැහැදිලිව. එහෙමනම් අපි මේ ජීවිත අවබෝධය ඇති කර ගැනීම ජීවිත කඩා කප්පල් වීමට හේතුවක් නම් ජීවිත අවබෝධය ජීවිත කඩා කප්පල් වීමට හේතුවක් නම් එහෙනම් ඒ කවුරු හරි කියනවා නම් එහෙම එහෙනම් ජීවිතේ සාර්ථකත්වයේ රහස ජීවිතේ සාර්ථක වෙන්නේ අවිද්‍යාව මත නේද? අයි දැන් අනිත්‍ය නෝනින් මෙනෙහි කිරීමත් නරකනම් මෛත්‍රී වැඩීමත් නරකනම් භාවනා කියන්නේ කුසල් උපදවීමත් නරකනම් පින් කිරීමත් නරකනම් එහෙනම් හොඳ මොකද්ද? අවිද්‍යාවයි අයෝනිසෝ මනසිකාරයයි පංච නීවරණයි පංච දුෂ්චරිතයි දසාකුසලයි තමයි එහෙනම් හොඳ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපි නෝනින් කල්පනා කරලා බලන්න ඕනේ. කල්පනා කරලා බලද්දී අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ අපි විසින් ජීවිතය ගැන, අපි ජීවිතය ගැන දන්නේ අපි එක එක්කෙනා ගත්තොත් අපි දැනුම ගන්නෙ සාමාන්‍ය පොත්පත් ඇසුරෙන් දැනුම ගන්නවා. නමුත් පොත්පත් ඇසුරෙන් කොයිතරම් ඥාණයක් ලබා ගන්න මාසි ගත්තොත් බාහිර පොත්පත් මං කියවේ. කවදාවත් අපිට මේ කුසල් ලකුසල් ගැන නිවැරදි අවබෝධයක් ඇති කරගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් ගමු ඉන්දියාව. බුදුවරු පහළ වෙච්ච රටනේ. බුදුවරු පහළ වෙච්ච රට. සමහර ඉන්දියාවේ තියෙනවා පැරණි ගම්. පැරණි ගම් වල පංච බලි දාන කියලා දානයක් දෙනවා. මොකක්ද මේ දානි නම? පංචබලි දානෙට ගන්නව සත්වෙන් පස් වර්ගයක් මරන්න ගන්නවා. හරකෙක්, එළුවෙක්, ඌරෙක්, කුකුලෙක්, මිනිහෙක්. අදත් මම මේ සිද්ධිය අහලා පුදුම වුණා. මධ්‍ය ප්‍රදේශවල තාම ඇතුල් ගම් ඇතුලේ තියෙනවා කියලා. මේකට මේ පාරේ ඇවිදගෙන යන ওই වනාන්තර වලින් ඇවිදගෙන අහිංසක සාධුරෙත් තමයි මම පාරම අල්ලන්නේ. අදත් මේ ඉන්දියාවේ ඔන්න දාණය ගැන හරියට කතා නොකරපු සමාජයට වෙච්ච දේ, සීලය ගැන කතා නොකරපු සමාජයට වෙච්ච දේ, භාවනාව කියන්නේ කුමක්ද කියලා කතා නොකරපු සමාජයට වෙච්ච දේ, කුසල් කියන්නේ කුමක්ද කියලා කතා නොකරපු සමාජයට වෙච්ච දේ, අකුසල් කියන්නේ කුමක්ද කියලා කතා නොකරපු සමාජයට වෙච්ච දේ. එතකොට අපි නෝනින් කල්පනා කරන්නට ඕනේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි අහන නිසායි මේවා අපි නෝනින් ඉමසන්නේ. බලන්න දැන් අනිච්ච සංඥාව අපි නුවණින් විමසනවා නම් මේක අපිට නොයල්ම පිණිස උපකාරී වෙන්නේ නැද්ද? අවබෝධය තුලින් මේ ජීවිතේ නොයලී සිටින්න උපකාර වෙනවා. අනුභවෝධයකින් නෙවෙයි. අපි දන්නවා නම් ඇස අනිත්‍යයි කියලා. අපි දන්නවා නම් කන අනිත්‍යයි කියලා. අපි දන්නවා නම් නාසය අනිත්‍යයි කියලා. අපි දන්නවා නම් දිව අනිත්‍යයි කියලා. අපි දන්නවා නම් මේ කය අනිත්‍යයි කියලා. අපි දන්නවා නම් මේ මනස අනිත්‍ය කියලා. මේ අනිත්‍ය දේවල් පවතින්නේ අපි මේ අවිද්‍යා සාගත තෘෂ්ණාවෙන් බැඳිලා කරන කර්ම නිසා කියලා අපිට අවබෝධයක් තියෙනවා නම් මේ අනිත්‍ය ලෝකයේ තුල අපි අකුසල් පැත්තට යන්නේ නැහැ නේද? අපි පුළුවන් තරම් එතකොට අපි හටගන්නව අකුසල් අපි අවබෝධ කරගන්නවා. මේ අසකරනා සීදිවිකය මනසත් අනිත්‍යයි. මේකත් මට අතාරින්න තියෙන්නේ. මං එහෙනම් මොකටද අකුසල් ලල්ලන් ඉන්නේ? මම මේ බාහිර දේවල් ලල්ලන් ඉන්න මොකටද මේ අකුසල හටගන්න දේවල් කියලා ඒවා හැමතිස්සෙම උපේක්ෂාවටපත් වෙනවනේ. ඉතින් ඒක තමන්ගේ ජීවිතේට රැකවරණයක් නෙමෙයිද? තමන්ගේ ජීවිතේට විශාල රැකවරණයක්, ආරක්ෂාවක්. බැරි වෙලාවත් තමන්ගේ ජීවිතේට ආйти දේවල් තමන්ට අහිමි වුණොත්, අහිමි වෙද්දී තමන්ට පුළුවන් නේ හඬන්නේ නැතුව, සෝක කරන්නේ නැතුව, වැළපෙන්නේ නැතුව, කෙස් කඩා විසිරුවා ගන්න නැතුව, පපුවට ගහ ගන්න නැතුව ඉන්න පුළුවන් නේ. ඇයි මේ අනිත්‍ය ලෝකේ සිදුවෙන දේවල් තමයි මේ සිද්ධ වෙවි තියෙන්නේ. ඒකේ අමුත්තක් කියලා දකින්නේ නැහැ. අන්න අනිත්‍ය ගැන ජීවිතයේ ඇති වෙන අවබෝධය එතකොට කොයිතරම් අපට උපකාර වෙනවද? කොයිතරම් අපට පිහිට වෙනවද? මොකද හේතුව අපිට සිද්ධ වෙනවා වරින් වර අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙන්න. අපිට ලාභ ලැබෙනවා. ඒකට අපි අවබෝධ කරගෙන සිටින්න ඕනේ මේ ලාභ අනිත්‍යයි. පාඩු සිදු වෙනවා, අලාභ. අපි අවබෝධ කරගෙන සිටින්න ඕනේ මේ අලාභත් අනිත්‍යයි. අපට අයස, අපකීර්තිය ඇති වෙනවා. එතකොට අපකීර්තිය ඇති වෙනකොට අපි අවබෝධ කරගන්න ඕනේ මේ අපකීර්තිය අනිත්‍යයි. යස, කීර්තිය ඇති වෙනවා. එතකොට අපි අවබෝධ කරගන්න ඕනේ මේ කීර්තිය අනිත්‍යයි. අපිට නිന്ദා ලැබෙනවා. නිന്ദා ලැබෙනකොට අපි ආවෝද කරගන්නට ඕනේ මේ නිന്ദා අනිත්‍යයි. අපිට ප්‍රශංසා ලැබෙනවා. ප්‍රශංසා ලැබෙනකොට අපි ආවෝද කරගන්නට ඕනේ මේ ප්‍රශංසා අනිත්‍යයි. අපිට සැප ලැබෙනවා. මේ සැපත් අනිත්‍යයි. අපිට දුක් ලැබෙනවා. දුකටන්නේ නම් මේ අෂ්ටලෝක ධර්මයේ නිතරම මේ ලෝකේ කැරකි කැරකි තියෙන්නේ. කිසිම දවසක නිന്ദාම විතරක් ලැබෙන්නේ නැහැ. ප්‍රශංසාම විතරක් ලැබෙන්නේ නැහැ. ලැබෙනවා කියලා ලාභ විතරක් ලැබෙන්නේ නැහැ. මේ හැමතිස්සම මේවා වෙනස් වෙනවා අනිත්‍ය නිසා. ඉතින් ලෝකේ අනිත්‍ය දකින කෙනා අහලා තියෙනවා මේ ජීවිතය පිළිබඳ සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත්තොත්, චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත්තොත්, උන්වහන්සේට කියන්නේ රහතන් වහන්සේ. රහතන් වහන්සේට තියෙනවා අටලෝ දහමින් කම්පා නොවෙන ගුණේ. ඒකට මොකද්ද කියන්නේ? తాදි. తాදි ගුණය කියලා කියන්නේ ලෝ දහමින් කම්පා නොවෙන. එතකොට අපි කල්පනා කරන්නට ඕනේ, අපිත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ගියා. දැන් අපි විසාකා උපෝසථයේ තියෙන්නේ සීල සිල්පද රකීමේදී රහතන් වහන්සේලා අනුගමනය කොට සිල්පද රකින්න කියලා. ඉතින් ජීවිතයේ අරුබු දෙන්නකටත් අපි රහතන් වහන්සේලා අනුගමනය කොට ඉවසන්න ඕනේ. රහතන් වහන්සේලාත් මේ වගේ දේවල් වලට මෝන දෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් මේ ලෝකයේ අසලෝක ධර්මයට මෝන දුන්නා. ඒ උත්තමයන් වහන්සේලා කම්පා වුණේ නැහැ. එහෙනම් ඒක තමයි අපිටත් පුරුදු කරගන්නට ඕනේ කියලා අපි ටික ටික මේ විදිහට නෝනින් මෝන දෙද්දී අපේ තුල වර්ධනය වෙන්නේ ඔය අනිත්‍ය සංඥාව. එහෙම නැත්නම් ගලා තියෙන පුද්ගලික ප්‍රතිරූපය ආරක්ෂා කරගන්න හිටියොත් මේකේ අපිට හැමතිස්සෙම ඉන්න වෙන්නේ කම්පා වෙවි. ඇයි? පුද්ගල ප්‍රතිරූපේ සම්පූර්ණයෙන් ගොඩනගෙන්නේ නිට්ටයයි සුඛයි ආත්මයි කියන දෘෂ්ටිය මත. ඒක යථාර්ථයක් මත ගොඩනැගෙන එකක් නෙමෙයි. ඒක දෘෂ්ටියක් මත ගොඩනැගෙන එකක්. ඒ නිසායි දෘෂ්ටිය නෙමෙයි වැදගත් වෙන්නේ අපිට යථාර්ථේ. ඒ නිසා මේ ජීවිතය ගැන නුවණින් විමසීමේදී අනිත්‍ය වශයෙන් අපිට බලන්න පුළුවන් නම් ඊට පස්සේ ආට අනිත්‍ය හොඳට ප්‍රකට වුණොත් මොකද වෙන්නේ? අනිත්‍ය ප්‍රකට වුණොත් ඊට අවබෝධ වෙනවා මේ තමයි දුක. අනිත්‍ය ප්‍රකට වුණොත් දුක අවබෝධ වෙනවා. හොඳට දුක ප්‍රකට වුණොත් අවබෝධ වෙනවා මෙන්න තමාගේ වසඟේ පවත්වන්න බැරිදී මොකන්ද? අනාත්මයි කියන කාරණිය අවබෝධ වෙනවා. එහෙනම් මේ සියලු අවබෝධයේ ප්‍රවේශය මොකද්ද? අනිත්‍ය සංඥා. අනිත්‍ය ගැන නෝනින් කල්පනා කිරීම. බලන්න බුදුරජාණන් වහන්සේ අපට ප්‍රවේශයේ ජීවිත අවබෝධයට උමනා කරන මම්පෙත් විවර කර දී තිබෙන ආකාරය. උන්වහන්සේ ජීවිතය ගැන කතා කරපු සෑම වචනයක්ම අවබෝධයෙන් කතා කරලා තියෙන්නේ. දැන් අපිට කියනවා, ඔන්න දැන් සමහරු කියනවා ඔන්න දුක ගැන පටන් අරගෙන කතා කරන්න. හරි වැඩන්නේ මේ දුක ගැන කතා කරන පටන් අරගෙන. අපි දුක ගැන හරි, දැන් ඔන්න සමාජයෙන් විරෝධයක් එනවා කියපු දුක ගැන කතා කරන්න එපා. දැන් අපි කතා කරන්නේ නැහැ. අපි දුක ගැන කතා කරන්නේ නැහැ කියමු. එහෙනම් අපි දුක ගැන කතා කරන්නේ නැත්නම් මේ මොනවා ගැනද කතා කරන්නේ නැත්තේ? ඉපදීම ගැන, ජරාව ගැන, මරණය ගැන, ශෝකය ගැන, වැළපීම ගැන, කායික දුක් ගැන, මානසික දුක් ගැන, සුසුම් හෙලීම් ගැන කතා කරන්නේ නැහැ. ඊළඟට කොටින්ම පංච උපාදානස්කන්ධය ගැන කතා කරන්නේ නැහැ. එතකොට දුක නැති වෙනවද? ලෝකේ කතා කරන්නේ නැහැ ඒක. එහෙනම් ලෝකේ මොකද වෙලා තියෙන්නේ? ඒ දුකින් වැහිලා. දුකින් වැහිලා. දැන් දුක ගැන කතා කළොත් අපි ඊළඟ එක කතා කරන්න වෙනවා අපිට. මොකද්ද? මේ දුක හටගත්තේ කොහොමද? ඇයි මේ දුක පවතින්නේ? මොකද මේ දුක පවතින්නේ? කාරණා ඔන්න කතා කරන්න වෙනවා අපිට. එතකොට අපි කතා කරනවා දුක හටගන්නේ මේ දේවල් නිසා. දුක හටගන්න හේතු වෙච්ච අනවබෝධය ගැන, තෘෂ්ණාව ගැන, කර්ම ගැන කතා කරනවා. දැන් දුක ගැන කතා කරන්නේ නැත්නම් වගක් නැතුව ඉන්නෝ නම් දුකේ බැහැලා. ඊට පස්සේ දුක හටගන්නේ ගැන කතා කරන්න ඕනත් නෑ. එහෙමනම් දුක හටගන්න යම් හේතුවක් තියනොද ඒකිනුත් වෙහිලා යනවා. දැන් දුක හටගන්න හේතු කතා කළොත් ඊට පස්සේ අපිට විසඳුම පැහැදිලි වෙනවා. මොකක්ද විසඳුම? මේ හේතු නැත්තම් මේ දුක නෑ නේද? අන්න දුක්ඛ නිරෝධය ගැන කතා කරන්න අවස්ථාව ලැබෙනවා. එතකොට තමයි දුක්ඛ නිරෝධය පැහැදිලි වෙන්නේ. මේ දුක නිරුද්ධ වෙන එකක් නෙවෙයි අපි මේ දුකේ බැහැගෙන හිටියට. එතකොට තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ දුකෙන් නිදහස් වන්නා වූ මාර්ගය මොකක්ද කියලා විමසන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනා මෙන්න දුකෙන් නිදහස් වෙන මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්නේ ගැන කතා කරන්න වෙනවා අපිට. එතකොට දුක ගැන කතා කිරීමෙන් තමයි විවෘත වෙන්නේ. ඒ කතා කරන්න ඕම අවශ්‍ය වෙනවා. ඇයි මේකෙන් මේ දුක තියෙනවා, දුක හටගන්න හේතු තියෙනවා, දුක නැති වෙන්නේ. ඒ හේතු හැදෙනකන් හැදෙනකන් දුක දුක තියෙනවා. හේතු සකස් වෙනකොට සකස් වෙවි යන ධර්මතාවයක් තියෙනවා. හේතු නැති වෙනකොට නැති වී යන ධර්මතාවයක් තියෙනවා. මේක තේරුම් ගන්න නම් කතා කරන්න ඕනේ. කතා කරන්නේ නැති එක්කිනා දුකෙන් සම්පූර්ණයෙන් වැහිලා යනවා. දුක හටගන්න හේතු වෙච්ච කාරණා හැමතිස්සෙම තියෙන එක ප්‍රහාණය වෙන්නේ. දුක නැති වෙන ආකාරය දන්නේ නැති නිසා එක එක දේවල් පස්සේ යනවා. දුක්ඛ නිරෝධයක් දන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා දන්නේ නැහැ. සම්පූර්ණම ලෝකයේ අවිද්‍යාවෙන් වැහිලා යනවා. ඒ නිසා මේ අවිද්‍යාවෙන් වැහුණු ලෝකයෙන් මිදෙන්නට අපට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අපි බුද්ධානුස්සති භාවනාව වැඩමු. සාදු සාදු සාදු. බුදු ගුණ සීකරමු අපි. වැඳ ගන්න. අපි බුදුරජාණන් වහන්සේ ගැන සීකරමු. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම සියලු සංස්කාරයන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍යෝ සියලු සංස්කාර, දුකයි දුකයි දුකයි. දුක්ඛෝ සියලු සංස්කාර, තමාගේ වසඟයට ගත නොහැක්කේමය. ඒ සියල්ලම අනාත්මයි. මේ අනිත්‍යෝ සංස්කාර තුල මාගේ කියා හෝ මම කියා හෝ මාගේ ආත්මය වශයෙන් හෝ අල්ලා ගන්නට සුදුසු කිසිවක් නැත්තේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ අනිත්‍ය වූ සංස්කාර කෙරෙහි අප්‍රමාණ අවබෝධයෙන් යුතුව මේ සියල්ල කෙරෙහි හට ගන්නා සියලු රාග දේශ මොහ ප්‍රහාණය කළසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම අරහං වනසේක. අරහං වනසේක. අරහං වනසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයෙහි කිසි දෙවියෙකුට හෝ කිසි මාරයෙකුට හෝ කිසි බ්‍රහ්මයෙකුට හෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට හෝ ලෝකයෙහි කිසිවෙකුට හෝ ඔබ වහන්සේ තුල ඇති වූ අවබෝධය කිසිසේත් නැත්තේය. ඒ සියලු දෙනා ඔබ වහන්සේගේම ප්‍රඥාවේ උපකාරයෙන් ලොව දකින්නෝය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිත වූ බඹුන් සහිත වූ මරුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ මේ දෙව් මිනිස් ප්‍රජාව තුල ඒ කිසිවෙකු අවබෝධ නොකළ ඒ කිසිවෙකු උපදවා නොගත්තා වූ ඒ කිසිවෙකු සාක්ෂාත් නොකළ චතුරාර්ය සත්‍ය ධර්මයන් සත්‍ය ඥාන වශයෙන්ද කෘත්‍ය ඥාන වශයෙන්ද කෘතඥාන වශයෙන්ද පරිවර්ත තුනකින් යුතුව ආකාර 12කින් යුතුව අවබෝධ කරගනිමින් දස බල බුද්ධ ඥාන විශාරද බුද්ධ ඥාන අවබෝධ කරගනිමින් ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධත්වයට පත්තුසේක. ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඉතා විස්මිත වූ ඉන්ද්‍රිය සංවරයෙන් යුතුසේක. ඉන්ද්‍රිය දමනයෙන් යුතුසේක. අසිරිමත්තු සීල සංවරයෙන් යුතුසේක නුවණින් විමසාම සිව්පසය පරිභෝග කළසේක මනා සිහියෙන් යුතුව සතර සතිපට්ඨානය තුල සිත පිහිටුවාගෙන සිටිනසේක ඔබ වහන්සේ සියලු ඉරියව්ද යන එන ගමන බිමන කතා කරන වචන සිතන සිටිවිලි පවා මනා සිහි නුවණින් යුතුව පවත්වන සේක ඔබ වහන්සේ පළවෙනි ධ්‍යානයද දෙවෙනි ධ්‍යානයද තුන්වෙනි ධ්‍යානයද හතරවෙනි ධ්‍යානය යන රූප ධ්‍යානයන්ද අරූප ධ්‍යානයන්ද උපදවාගත්සේක ඔබ වහන්සේ අනන්ත වීරියෙන් යුතුසේක ඔබ වහන්සේ ඉරිදි බල ඥානද දිව්‍ය ශ්‍රවණයද පරසිද්ධානුවනද දිවසද පෙරවිසු කඳ පිළිවෙල දන්නානුවනද චුතූපපාත ඥානයද ආසවක්ඛය ඥානයද නිරෝධ සමාපatti ඥානයද මේ ආදී අනන්ත ඥානයන් ලබාගත්සේක ඒ උතුම් බුද්ධ ඥාන ඇතිව ජීවිතය ගත කොට වදාළ නිසා ඔබ වහන්සේ විජ්ජාචරණ සම්පන්න වනසේක විජ්ජාචරණ සම්පන්න වනසේක විජ්ජාචරණ සම්පන්න වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කාමසුඛල්ලිකානු යෝගී අන්තය අත්හලසේක අත්තකිලමථානු යෝගී අන්තය අත්හලසේක මේ අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාව වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගත්සේක ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය මනාකොට ප්‍රගුණ කිරීමෙන් පරම සුන්දර වූ අමා මහ නිවන සාක්ෂාත් කොට වදාළ නිසා සුගත වනසේක සුගත වනසේක සුගත වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දස දහසක් සක්වල පුරා මේ අනන්ත විශ්වයෙහි සියලු ලෝක ධාතුන්ද අවබෝධ කළසේක මේ සියලු ලෝකයෙහි සියලු සත්ත්ව සන්නිවාසයන් අවබෝධ කළසේක මේ සියලු ලෝකවල ඉපදීම පිණිස හේතු වන සියලු කරුණු අවබෝධ කළසේක මේ සියලු ලෝකවලින් නිදහස්සුසේක ඔබ වහන්සේ ලෝක විදුවනසේක ලෝක විදුවනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මහා කරුණාවෙන් යුතුව ඉර්දි ප්‍රාතිහාර්යයෙන් යුතුව ආදේශනා ප්‍රාතිහාර්යයෙන් යුතුව අනුශාසනා ප්‍රාතිහාර්යය මුල් කොට අසරණ ලෝ සතුන් ධර්මයට කීකරු කරවා අමා මහ නිවන් මගෙහි හික්මවා වදාළ නිසා ඔබ වහන්සේ අනුත්තරෝ පුරිස ධම්මසාරථී වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දෙව්ලොව දෙවියන්ගේද මනුලොව මිනිසුන්ගේද එකම ශාස්ත්‍රූන් වහන්සේ වනසේක ඔබ වහන්සේ සත්තා දේව මනුස්සානං වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මුල මැද අග කල්යාණ වූ අර්ථ සහිත වූ පැහැදිලි වචන ඇති පැහැදිලි නිවන් මඟ මනාකොට පෙන්වා වදාළ නිසා බුද්ධ වන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මේ සියලු ගුණ දැරීමට තරම් භාග්‍යතිසේක භාග්‍යතිසේක භගවාවනසේක සාදු සාදු මම් වනාහි ඔබ වහන්සේගේ ඒ අසිරිමත් අවබෝධය ගැන පැහැදී සිටින්නා වූ ශ්‍රාවකයා වෙමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඒකාන්තයෙන්ම ඔබ වහන්සේ වදාළ ධර්මය ආශ්චර්යයයි. ඒකාන්තයෙන්ම ආශ්චර්යයයි. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධය ඇති කරයි. වසා තිබූ දෙයක් විවර කර දුන්නාසේය. යටට හැර වූ දෙයක් උඩට හැර වූවාසේය. මම් මුලා වූ කෙනෙකුට මාර්ගය පෙන්වුවාසේය. අඳුරේ සිටි කෙනෙකුට ලොව දකින්නට ආලෝකය දුන්නාසේය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම අතිශයින්ම පැහැදී සිටිමි. ඒ පැහැදී ගිය සිතින් යුතුව භාග්‍යවතුන් වහන්සේව මම සරණ යමි. ඒ ශ්‍රී සද්ධර්මය මම සරණ යමි. ආර්ය ශ්‍රාවක මහා සංඝ රත්නය මම සරණ යමි. මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ පරම දුර්ලභ වාසනාව මාහටද උදා වේවා. සාදු සාදු.